මුල්ම ප්‍රශ්නේ තමයි සමථකර්ෂණා භාවනාවට හැඳින්වෙන භාවනා මොනවාද? දැන් මේකෙන් අපි සමථකර්ෂණා කියන දෙකේ වෙනස දැන ගැනීම වැදගත් වෙනවා. සමථය කියලා කියන්නේ සතියේ දිනු කරන භාවනාව. විදර්ශනාව කියලා කියන්නේ නුවණ දිනු කරන භාවනාව. එතකොට මේ සමථ විදර්ශනා කියන භාවනා දෙකම බුදුදහමෙන් විස්තර වෙනවා. ඒ අතරින් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කල නොදී සමථ භාවනා ලෝකෙ තිබුණා. සිත දිනු කරන භාවනා තිබුණා. සතිය දිනු කරන භාවනා තිබුණා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ පහළ වෙන කාලේ වෙන විට ආදාර කාලාම බුද්ධකරාම පුත්‍රයන් අය ධ්‍යාන උපදවාගෙන සිටින්නේ. ඒ වගේම සමහර අය ධ්‍යාන දිනු කරලා හතරවෙනි ධ්‍යාන ධම්මපාසක දිනු කරලා ඊට පස්සේ චතුූපපාත ඥානෙ, ඉතිවිලි ඥානෙ, පුබ්බේනිවන් සානුපති ඥානෙ ආදී ඥාන ලබාගෙන තිබුණා. ආහතින් ගන්න පුළුවන් තත්ත්වයේ අය සිටියා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉතිර සුද්ධෝදක මහතුමාගේ ගුරුවරයෙක් වන අතික කියන ඒ බ්‍රාහ්මණය ගැන සඳහන් වෙනවා. ඔහු දහවල් කාලයේ මනුස්ස ලෝකේ ආහාරක් බව කළා. දිවා විහරණය කරන්න බ්‍රහ්ම ලෝකෙට ගියා කියලා. මේ වගේ සිද්ධීන් ධර්මයේ සඳහන් වෙනවා. එනිසා සමථ භාවනාව බුදුහාමුදුරන්ට විතරක් සුනිශ්චිත වෙච්ච දෙයක් නෙවෙයි. ඒක ලෝකේ බොහෝ කරක් නිවිච්ච දෙයක්. බුදුදහමේ තියෙන විශේෂත්වය තමයි විදර්ශනා භාවනාව. විදර්ශනා කියලා කියන්නේ විශේෂයෙන් දැකීම කියන එක. සමථ භාවනා පිළිබඳව කමඨහන් 40ක් බුදුදහමේ සඳහන් වෙනවා. ඒවා විවිධ තැන්වල සඳහන් වෙනවා. සමහර තැන්වලදී සියලුම භාවනා එක තැනකට අරගෙන දක්වනවා. ඒ සමථ භාවනා කියලා කිව්වටින් දස කපිනේ කියලා සඳහන් කරනවා. කපින 10ක් ගැන. කටවි කපිනේ, තේජෝ කපිනේ, වායෝ කපිනේ, ආපෝ කපිනේ, නීල කපිනේ, සීල කපිනේ, ලෝහිත කපිනේ, මෝදාස කපිනේ, ආකාශ කපිනේ ආදී වශයෙන් කපින 10ක් ගැන සඳහන් වෙනවා. කපින මණ්ඩල කියලා වර්ගයේ හඳාගෙන නැත්නම් විවිධ වර්ණයන් උපයෝගී කරගෙන ඒ පිළිබඳව වැඩි වේලාවක් සිට යොමු කරගෙන ඉඳලා ඒ තුලින් සිට එකඟ කාර්යයක් ඇති කර ගැනීම. දස කපිනේට අමතරව තවත් තියෙනවා දසානුපති කියලා. බුද්ධානුපති, ධම්මානුපති, සංඝානුපති, දේවතානුපති, ශාගානුපති මේ ආදී වශයෙන් අනුපති 10ක් ගැන සඳහන් වෙනවා. දස කපිනේ තියෙනවා දස අනුපති තියෙනවා. ඊළඟට තවත් සමගාමනාන් හැටියට සතර ආරෝපණ කියලා කියනවා. ආරෝපාවචර ධ්‍යාන හතරක් ගැන. ඒ වගේම සතර බ්‍රහ්ම විහරණ කියලා කියනවා. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියලා භාවනා හතරක් තියෙනවා. ඒ වගේම ආහාරයේ පටිච්චෝල මනසකාරය කියලා භාවනාවක් තියෙනවා. ඒ වගේම දහස මනසකාරය කියලා භාවනාවක් තියෙනවා. මේ ආදී වශයෙන් සමසතරි කර්මස්ථානයන් පිළිබඳව කමඨාන් හතරක් ගැන බුදුදහමේ සඳහන් වෙනවා. මේව එක එක පුද්ගලයන්ගේ චරිතවලට අනුව දිනු කිරීමේ හැකියාව දෙනවා. මේව තමයි අපි ප්‍රවණ කටයුතු දේවල්. ඒ අතර විශේෂයෙන් සඳහන් වෙනවා අභිඥා ලබා ගන්න. අභිඥා කියලා කියන්නේ සාමාන්‍ය විස්සාවක් කොට තියෙන හැකියාවට වඩා විශේෂ හැකියාවක්, විශේෂ ඥානයක් ලබා ගැනීම සඳහා හේතු වෙන කමඨණ ඇදිට විශේෂයෙන් සමත කමඨණ වලදී සඳහන් කරන්නේ දස කපිනේ පිළිබඳව. දස කපිනේ කියන්නේ කපින බවන වැඩි වීම තුළින් තමයි අවිඥා ලබා ගැනීමට හැකියාව දෙන්නේ කියලා සඳහන් වෙනවා. මෙන්න මේ විදිහට තේන්නකරි කමඨණ බොහොමයක් ගැන සඳහන් වෙනවා. ඒ වගේම ආනාපාන සතියත් අපට මුල් අවස්ථාවේදී සමත කමඨණ ඇදිට භාවනාවක් භාවිත කරන්න පුළුවන්. මේක තමයි සමථ කමඨාන් පිළිබඳව තියෙන විස්තරය. විදර්ශනා කමඨාන කියලා කියන්නේ බුදුදහමේ තියෙන ප්‍රධාන විදර්ශනා භාවනාවට සලකන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයේ විස්තර වන සතර සතිපට්ඨානය පිළිබඳව. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ප්‍රධානම ලක්ෂණයක් තමයි බුදුහාමුදුර දේශනා කරන වරක අනදර්ශූපම සූත්‍රයේදී මම අතීතයේ දැනුම් මතුවට ලෝකයට දේශනා කරන්න කරුණු දෙකක් විතරයි කියලා. අතීතයේ දැනුම් මතුවට දේශනා කරන්න කරුණු දෙකක් විතරයි. මොනවද ඒ කරුණු? දුක, දුකෙන් නිදහස් වීම විතරයි කියලා. දුක තියෙනවා පැහැදිලිවම ඒ දුක තියෙනවාද කියලා අපට තේන්නවත් නැහැ. ඒ දුක ටිකක් හරි තේන්නේ ටිකක් ලෙඩ දුක් වලට පත් වෙනකොට, වයසට යනකොට, ඇඟේ පති අමාරු වෙනකොට, අර කලින් හිටිය යහළු මිත්‍රාලින් ටිකෙන් ටික නැති වෙලා යනකොට, ඒ වගේම සමාගම ඇති අය සමන් වෙත ලං වෙනකොට, මෙන්න මේ වගේ කරුණු වෙනකොට තමයි ටිකක් දුක කියලා එකක් තියෙනවද කියලා තේරෙන්නේ. නමුත් වෙනදෙනි දුක කියන දේ හැම විටම අපේ ජීවිතය සහ බද්ධ වෙනවා කියනවා. අපට මන නුවණක් නැතිකම නිසා තමයි අපිට මේ දුක කියන එක පිළිබඳ අවබෝධයක් නැත්තේ. එනිසා මෙන්න මේ දුක හැබැයිස්ම අවබෝධ කර ගැනීම තමයි බුදුහාමරණ ප්‍රධාන අභිලාෂය උනේ. දැන් මෙන්න මේ කරුණ පිළිබඳව අධ්‍යයනය කරපු සමහර අය විශේෂයෙන් බාහිර අය එනිසා බුදුදහම පිළිබඳව ඉතින් විවේචනයක් කළ කරලා තියෙනවා. ඒ තමයි බුදුදහම අසුභවාදී ධර්මයක් කියන්නේ. පින්නතුනි බුදුදහමෙන් දුක ගැන සඳහන් කරනවා. දුක ගැන සඳහන් කරාගේ දුක ගැන සඳහන් කළේ මිනිසාට දුකින් ඉන්න නෙමෙයි. දුකෙන් නිදහස් වෙන්න. ලෝකේ හැමදාම මිනිස්සු අනුසෝතගාමීව කටයුතු කළා. හරියට ගංගාවක් පහළට ගලා යනවා වගේ. ලෝකේ මෙයන් එක රැල්ලට යන්නේ. ඒ රැල්ලෙන් කරන්නේ දුක කියන එක වසන් කළා, දුක කියන එකක් නැහැ කියලා අවබෝධ කරවල බීලා මිනිස්සු අවිද්‍යාවෙහි අවිද්‍යාවට පත් වීම තමයි බොහෝ වෙලෙක වෙන්නේ. එහෙම කරත් පින්නතුනි මේක හැමදාම හඟවන්න බෑ. හරක් යද්දී මේ දුක ඉක්මතු වෙනවා. ඊට පස්සේ අර සාමාන්‍ය දුක පිළිබඳ අවබෝධය තියෙන කෙනාටත් වඩා මේ කාලක් දුක නැහැ කියලා එක වසන් කරගෙන ඉන්න උත්සාහ කරපු කෙනා දෙහිදීම දුකට පත් වෙනවා. දැන් උදාහරණයක් හිතෙන ගත්තොත් වර්තමානයේ දැන් ජනමාත්‍රෙකින් වැඩිපුරම කරන්නේ මේක. වැඩිපුරම කරන්නේ මේක. ජනමාත්‍රය ඇතුළේ මේ සියල්ලක්ම එකම පැත්තකට බෙදලා ඉන්නේ. බුදුදහම විතරයි වෙනම පැත්තක ඉන්නේ. සංයමීන බුදුදහම සංයම සටන් කරන්නේ බුදුදහමට. දැන් රූපය වෙනස් වෙන එක වෙනස් දෙස්ටි මේක වෙනස් වෙන්නේ නැහැ කියලා පෙන්වන්නේ විශාල වැඩ පිළිවෙලක් දැන් කරනවා. දැන් විතරක් නෙමෙයි කලින් අම්ම. ඊට පස්සේ වෙනස් වෙන්නේ නැහැ කියලා විවිධ විදිහ උපක්‍රම යොදලා යොදලා. දැන් මේව පාවිච්චි කරපු සමහර නැත්නම් ඊට පස්සේ දැන් කොණ්ඩේ වෙනස් වෙනකොට කොණ්ඩේ වෙනස් වෙන්නේ නැහැ කියලා පෙන්වන්න උත්සාහ කරනවා. දැන් මූණ වෙනස් වෙනකොට මූණ වෙනස් වෙන්නේ නැහැ කියලා පෙන්වන්න උත්සාහ කරනවා විවිධ විදිහ උපක්‍රම වලින්. මෙහෙම කලක් කල්ලා කල්ලා දැනුම වෙනකොට එකපාර මේ ක්‍රමවේදයන් ටික අයින් කරනවා අත්හරිනවා කලකිරිලා එතකොට එකපාර සමග රූපේ ලොකු වෙනසකට පහන් යනවා ඊට පස්සේ බොහෝ කලකිරීමන පස්සේ එකපාරම අර ස්වාභාවික විදියට වෙනස් වෙන එක නෝනේ දැකපු නම් මේක ඉස්සර දුකක් නෙවෙයි අර උපක්‍රම යොදල යොදල බැරි වෙනකොට එකපාර පිට වෙනකොට බහින්නේ නැයි කියනවා ඔය දැන් එකපාර වයිතර ඉඳනවා කියන්නේ ඊට පස්සේ සමන්ත දුක යැකෙන විට මේවම දන්නකොට නමුත් අපි දැනගන්න ඕන පින්නතුනේ මේ අසහරතයට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා අපි බොහෝ විට පුද්ගලයන් ඇසුරු කරන්නේ පුද්ගලයන් පිළිබඳ විශ්වාසය තියාගෙන ඉන්නේ මේ බාහිර රූපයේ දෙත විශ්වාසය තියලා නම් පින්නතන අපි පුද්ගලයන් ඇසුරු කරියොත්ේ උදේ බාහිර රූපයෙන් ගැන විතරක් හිතලා නෙවෙයි පුද්ගලයන්ගේ ආධ්‍යාත්මික ගුණධර්ම පිළිබඳව තියෙන අන්‍යවන අවබෝධයෙන් තමයි අපි සුද්ධියෙන් ඇතුළු කරන්න ඕන. අර සුද්ධියෙන් උදව්වක් කරනවා නම් කැලයන් උදව්ව වන්නේ ධර්මයෙන් කරන උදව්ව. ආහාර පාන ආදී නැඳුම් තැන්තුම් වලින් අපි යම් හැකට උදව් කරනවා. මේ උදව් වලට වඩා වටින්නේ ධර්මය තුළින් උදව් කරන්නට ඕන. අර සුද්ධියෙන් ඇතුළු කරනවා නම් ධර්මයක් එක්ක. මොන ධර්මයක් සමන්ට ලැබුණාම ඒ අනිත්‍යද කියලා දෙන්නට ඕන. අනිත්‍යට හංසලක් කරන්න ඕන. කොണ്ട පොතපත සමණ්ඩ ලැබුණාම තමයි ඉඳ මිත්‍රාදීන්ට දෙන්න ඕනේ. ඒක තමයි වෙනකොට කරන ලොකු උපකාරය. එතකොට පින්නතුනි අපි මේ සඳහන් කරේ විදර්ශනා භාවනාව ගැන ඉඳපස් අපි දැනගන්න ඕන. විදර්ශනා භාවනා පිළිබඳව ප්‍රධානම දේශනාව තමයි මහා සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන හතර සතිපට්ඨාන. අපේ ජීවිතයේ ප්‍රධාන වශයෙන් ස්කන්ධ පංචකයට කොටස් පහකට බෙදලා තියෙනවා. මොනවද මේ කොටස් පහ? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා. බුදුහාමුදුරුවෝගේ දහමෙහි සම්පූර්ණ සිදුවන පිළිතුනේ මේ පුද්ගලයා අවබෝධ කරගැනීම සඳහා තමයි උත්සාහ ගන්නෙ. ධර්මයේ දකින්නයි කියලා කියන්නේ තමන්ගේ ජීවිතය දැක ගන්නයි කියන එක. ධර්ම අවබෝධ කරගන්නයි කියලා කියන්නේ තමන්ගේ ජීවිතය පිළිබඳව අවබෝධ කරගන්නයි කියන එක. දැන් සමහර අය හොඳ බණක් ඇහුවාම කාට හරි හඳුන්වන්නේ බණකදී දෝෂාරෝපණයම කරාම අනිත් අයට කියනවා ඔයා හොඳ බණක් තමයි කිව්වේ කියලා. එකමිට බණ උපයෝගී කරගන්නේ සනිස්සයට කියන කිසි සමාජයකට ලක් කරන්නේ. එකමිට අනිකට දෝෂ ආරෝපණය කරන්නේ. නමුත් එහෙම නෙවෙයි පින්නතුනි. දහම කියන එක අපි භාවිත කළේ අපට අවශ්‍ය වන්නේ මේක සමන්ජම ජීවිතයේ විනිවිද දක්න දෙයක් මේක. මේක දහම දේශනා කළ පිළි කණ්ණාඩිය කියලා. ධම්මා දාස කියලා. ආදාස කියන ත්‍රිපිටකයේ සඳහන් වෙනවා පාලි භාෂාවෙන් සංස්කෘතෙන් කියලා කියන්නේ ආදර්ශය කියන එකට. ආදාස ආදර්ශ කියන එක තමයි සිංහලෙන් කැඩපද කියන එක ඇවිල්ලා තියෙන කන්නඩේ කියන එක ඇවිල්ලා තියෙන. කන්නඩේ කියනවා කියන්නේ දෙමළ වචනයක් නෑ. දෙමළෙන් කන්නඩේ කියලා කියන්නේ භාවිත කරනවා. මේක හරියට පෙන්නුතුනේ දහම කියන එක කන්නඩියක් වගේ. කන්නඩේ ඉස්සරහට ගියහම අපට භෞතික ශරීරෙ විතරයි පේන්නේ. නමුත් ධර්මයේ නැමති කන්නඩිය තුලින් මේ භෞතික ශරීරයත් එක්කම ඒ විනිවිද යන ශරීර ආභ්‍යන්තර සිදුවන කොමක්ද කියන එක ගැන සඳහන් වෙනවා. අනේ දෙන්නේ පින්නතුනේ මේ ශරීරය පිළිබඳව ජීවිතයේ පිළිබඳව බුදුහාමුදුරෝ විවිධ අවස්ථාවල ඒ ශ්‍රාවකයන්ගේ දැනුම අනුව ශ්‍රාවකයන්ගේ නුවණ අනුව බුදුහාමුදුරෝ විවිධ අවස්ථාවල මේ පුත්‍ර ජීවිතය ගැන විස්තර කළා කියලා කියන්නේ. සමහර අය බණ කියන්නේ ගියාම සඳහන් කරන්නේ සිත කය කියන දෙකට විතරක් වෙන් කළ සුද්ධිල හඳුනා ගැනීම කළා කියනවා. සමහර අවස්ථාවල මේ ස්කන්ධ පංචකයට අනුව උපාදානස්කන්ධ පංචකය යන කුසල රූපාදී කොටස් පහකට බෙදලා වෙන් කළ තියෙනවා. සමහර අවස්ථාවල නාම රූප විඥාන කියන කොටස් තුනකට බෙදලා වෙන් කළ තියෙනවා. තවත් සමහර අවස්ථාවල ඉන්ද්‍රිය හයක් වශයෙන් විස්තර කළ තියෙනවා. මොනවද ඉන්ද්‍රිය හය? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ඉන්ද්‍රිය හයක් හැටියට පුදුලා විස්තර කළ තියෙනවා. ඒ වගේම තවත් සමහර අවස්ථාවල ධාතු හයක් එකට විස්තර කළේ දෙනවා. ධාතු හයක් හැටියට ඒ කියන්නේ මුලින් සතර මහා භූත රූපත් ඊළඟට ආකාශ විඥාන කියන දෙකත් එක්ක හයක් හැටියට ධාතු හයක් හැටියට විස්තර කළේ දෙනවා. තවත් සමහර අවස්ථාවල ආයතන 12ක් හැටියට විස්තර කළේ දෙනවා. ආයතන කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනසයි. ඒ ආයතන හයට සම්බන්ධ වෙන රූප සත්ත්ව ගන්ධර සිප්පස් ධර්ම තියෙන අරමුණු හයයි. ඒවට කියන ආයතන කියන්නේ. චක්ක ආයතනය, රූප ආයතනය, සෝත ආයතනය, ඡන්ද ආයතනය, ධාන ආයතනය, ගන්ධ ආයතනය, දිව ආයතනය, රස ආයතනය, කාය ආයතනය, පොට්ටබ්බ ආයතනය, මන ආයතනය, ධම්ම ආයතනය කියලා 12කට විස්තර කළේ දෙනවා. ඒ වගේම තවත් සමහර අවස්ථාවල මේ 12ම 18කට විස්තර කළේ දෙනවා. ඒකට කියනවා ධ්වා අට්ඨාරස ධාතු කියලා. අටලොස් ධාතු කියලා. ධාතු 18කට පුළේ බෙදලා දක්වනවා. ඒ තමයි සංකු ධාතු, රූප ධාතු, සංකු විඤ්ඤාණ ධාතු, සෝත ධාතු, ඡද්ද ධාතු, සෝත විඤ්ඤාණ ධාතු. මේ ආදි වශයෙන් චක්කු සෝත ගාන්ධි උපා කාය මන රූප සත්‍ය ගංග රස ස්පර්ශ කියන පස්ස චක්කු සෝත ආදි විඥාන හය හැටියට හය හය හය වලින් 18ක් විස්තර කළේ තියෙනවා. මෙන්න මේ හැම දෙයක්ම බුදුහාමුදුරුවෝ කලේ මේ කොටස් දෙකල වෙන් කළා දක්වලා ඊළඟට බුදුහාමුදුරුවෝ ප්‍රශ්න අහපු කෙනාගේ මහණයිගේ ආ ඔබ කියන බලන්න මේ රූපේ නිත්‍යද? අහණයි කියනවා නෑ ස්වාමීනි මේ රූපේ වෙනස් වෙනවා. එහෙනම් මේක අනිත්‍යනම් ඒක සැකද දුබල කියලා අහනවා. ඊට පස්සේ කියනවා මේක ස්වාමීන් මේක හැමදාම ඒක විදිහට නොදෙනවා නම් මේක වෙනස් කරන මේක දුබයි. එහෙනම් යමක් අනිත්‍යනම් දුකනම් ඒක තමන්ගේ මගේ කියලා කියන්න පුළුවන්ද කියලා අහනවා. ඊට පස්සේ කියනවා බෑ ස්වාමීන් ආ ඒක තමයි අනාත්ම කියලා කියන්නේ. මෙන්න මේ කොටස් බෙද බෙද කියන්නේ එකට තියෙනකොට තමයි පින්නතුනි මේ පුද්ගලයෙන් එකට පිටකය සම්බන්ධ වෙලා මේ සියල්ලක් එකට බඳව තියෙනකොට තමයි අපිට හිතෙන්නේ මේ පුද්ගලයෙක් ඉන්නව සත්‍යයක් ඉන්නවා කියලා. ඒ සියන දෙයක තමයි අපි බඳ වෙලා අපි මේ ආත්ම කරගෙන ඉන්නේ මේක මගේ කරගෙන ඉන්නේ. මේක තමයි පාලනය කරන්න පුළුවන් දෙයක් කියලා හිතාගෙන ඉන්නේ. නමුත් මේ කොටස් ටික බෙද බෙද දක්වන කොටසේ නම් මේක එක සීලකට විස්තර කරනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. මෙන්න මේ පිළිබඳව පිළිසිනේ අනිත්‍ය කියලා කියන්නේ වෙනස් වෙනවා කියන එක. දුක කියන එක මෙහි සඳහන් වෙලා ඉන්නේ සමාජ ජීවන කායික මානසික පීඩනය. අනාත්ම කියලා කියන්නේ සමන්ත මේක කාරණය කරන්න බැහැ කියනක. කැමැති විදියට මේක සමන්දී පස්සේ ඉතේ ඒ පවත්වා ගන්න බැහැ කියන එකයි අනාත්ම කියලා කියන්නේ. මෙන්න මේ පින්නතුනේ අපේ ජීවිතයේ පිළිබඳව ඒ ජීවිතේ සම්බන්ධ වෙලා තියෙන බාහිර සජීවී අජීවී වස්තු පිළිබඳව නුවණින් අවබෝධ කර ගැනීම නැත්නම් බුදුදහමේ හැටියට කියනවා නම් ශ්‍රී ලංකාවේ ආනුව බැලීම අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට බැලීමට කියන මොකක් කියලද? විදර්ශනාව කියලා කියනවා. සෝත්‍රවල තියෙන්නේ විපස්සනා කියලා. විපස්සනා කියන පදේම තමයි විදර්ශනා කියලා සංස්කෘතෙන් කියන්නේ. මෙන්න මේ තුලේ සමාය පින්නතුනේ දුක නැතිවන්නේ. දුක නැතිවීමේ මාවත මේකයි. එනිසායි බුදුහාමර සඳහන් කරන්නේ සත්‍යයේ සංඛාරා අනිත්‍යදී යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමංගෝ විසුද්ධිය කියලා. සියලු සංස්කාරයන් අනිත්‍ය වශයෙන් යම් කිසි දවසක නුවණක කෙනෙක් මනා නුවණින් දකිනවද? එකල්හි මේ දුක සමන්ත නැති වෙනවා. ඒ සමග්ගෝ විසුද්ධිය මෙන්න මේක තමයි විසුද්ධිය සඳහා දුකෙන් නිදහස් වීම සඳහා තියෙන මාර්ගය. දැන් අපි බොහෝ විට නිවන් දකින්න කියලා ඒ ඉලක්කය ඇති කරලා සමහර අයට බණ කියනවා. එහෙම බණ කියුවා නැත්නම් මේක හිතට යන්නේ නැහැ. නිවන ළඟා ගන්න පුළුවන් දෙයක්ද බැරි දෙයක්ද මේක වාහල් ගත වෙනව නේද? නිවන් දැකෝදින් අපිට ගෙදර වැඩ එක කරගන්න බැරි වේද? දරුවන් විනාශින් ඉවැන්ට් එක කරන්න බැරි වේද කියලා ලොකු ගැටලුවක් අපිට තියෙනවා. නමුත් මේක නිවන කියන එක අපි හදකට අමතක කරලා අපි 10 50 වගේ විතරම නිපස්සති දීරා කියලා නුවණැති අය නිවීමට පත් වෙනවා. හරියට ප්‍රදීපයක් ආලෝකයක් නිවිල යනවා වගේ. මොහොතින් මේ නිවි යන්නේ දුකෙන් නිවි යන්නේ. දුකයි නිවි යන්නේ. එනිසා ධර්මවල අවශ්‍යම දේ පිළිතුනි හුදේ නිවන් දැකීමට වඩා නිවන් දැකින කියන වචනයට වඩා දුකින් නිදහස් වීමට අවශ්‍ය වන මේක. එනිසා තමයි සතිපට්ඨාන සූත්‍රයේ ආරම්භයේදී මම දේශනා කරන්නේ. ඒකායන අය පිටේ මාතෝ අත්තාන නිසුද්ධිය ශෝක පරිද්දවාන සම්තික්කමාය දුක්ඛ දෝමනස්සාරං අත්ංගමාය ඥාය අලිකමාය මේ ආදී වචන සඳහන් කළ තියෙන්නේ මේක තමයි දුකින් නිදහස් වීම සඳහා තියෙන මාර්ගය. දැන් බලමු කිනුතින අපට දුක ඇතිවන්නේ කොහොමද කියලා. අපි මහා මාර්ගයට යනවා. නැත්නම් අපි මේ පන්සලට එනවා. පන්සලට ආවම ආපු අවස්ථාවේ අපි කියන්නේ අපි එක්තර කැමැති නොවන දෙයක්. නැත්නම් අපි කාර්යයන්නේ අපි කැමැති එක්තර කැමැති නොවන දෙයක් මොකක්ද මේ වෙනස්කර භාජනය වෙලා තියෙනවා. නමුත් අපට ඒකෙන් දුක හටගන්නේ නැහැ. අපි කියමු ගහක් කැඩිලා තියෙනවා. නැත්නම් ගහක් ආස්තක් කැඩිලා තියෙනවා. එකක් යම් අවස්ථාවක කාර්මක හැඳෑන් නැගෙවිලා තියෙනවා. එහෙම ගමන් කාමුද අපිට කියලා දුක හටගන්නේ නැහැ. නමුත් ඒ වගේම අලාභයක් අපේ ගෙදරට වෙලා තියෙනවා. අපේ ගෙදර ගහක් හදාවැටලා තියෙනවා. ඒ කඩාවැටලා තියෙන්නේ ගෙදර බහරට දැන් මෙතන. දැන් අපිට මොකද වෙන්නේ? අපට ඉස්සරට නිකන් ලොකු සංවේගයක්, ලොකු දුකක්. එතන ගණිතයට බඳිනවා. එන්නේ කයින් කර ගන්න ඕන කියලා කියනවා ගැටෙක දීපු හානිය ගැන කියනවා අපි දැන් දුක් වෙනවා. දැන් මේ වගේම දෙයක් තමයි අර මහා මාර්ගයේ වෙලා තියෙන්නේ. ඒ වගේම අත්තක්කෝ ගහක් කැඩීමයි. නමුත් දෙකෙන්දී අපිට දුකක් ඇති වුණේ නැහැ. දැන් මේකත් වඩා සමීපව බලමු අපි. දැන් අපි අකමැති විභාග ප්‍රතිපල නිකුත් කරපු කාලෙක ඕන කාමන බෙල උසස් කෙලවන්නේ ඇතැම් විට පත්තරවල දානවා මෙන්න මෙච්චර ප්‍රමාණයක් සාමාන්‍ය පෙළ විභාගයෙන් ළමයි සම්පූර්ණ විද්‍යාවට කියන්නේ 8 හෝ 10 මස්මත් කියලා. ඇතැම් විට දහස් ගණන් ළමයි නම් දාන මේ සංඛ්‍යාව දාන. උසස් පෙළෙන් විද්‍යාවට ඔක්කොම අස්මත් වෙච්චයි දාන මෙන්න මෙච්චර සංඛ්‍යාවක් අස්මත් වෙනයි කියලා. නමුත් මේ සංඛ්‍යාව ලොකු සංඛ්‍යාවක් දැක්කම අපිට දුකයිද? අපිට කිසි ගාණක් නැහැ. අපි බලන්නේ සංඛ්‍යාව විතරයි කියලා කියනවා. අර යුද්ධේ කාලේ හරියට අර මිය කීප සංඛ්‍යාව බලන්නේ අපි නේද? පතර අරගෙන අර දැක්කම බලන්නේ බොහෝ දෙනෙක් කියන්නේ මිය කීප සංඛ්‍යාව කියලා කියනවා. වෙන අවස්ථාවක් නැහැ. නමුත් මේ විභාග අසමත් වෙච්ච සංඛ්‍යාවේ අපේ දරුවන් හිතුවොත් මොකද වෙන්නේ? අපේ ගෙදර එක්කෙනෙක් අසමත් වෙලා තියෙනවා. ඉතින්ට කොහොම අසමත් වෙලාද නැහැ. ඇතැමිට ඒකක් ගන්න බලාපොරොත්තු වෙච්ච කෙනෙක් ඒකක් ලැබුණේ නැහැ 100ක් ලැබුණා. අපිට මොකද වෙන්නේ? අපේ පොත්තර වෙනකම් වෙන්නේ. නැත්නම් ඒ තුනක් ගන්න හිටිය කෙනෙක් 33ක් අරගත්තා. දැන් අපේ ලොකු කම්පැනි දැන් අසල්වැසියන්ට මුහුණ දෙන්න බෑ. ළමයට බනිනවා. ගෙදර දැන් යුද්ධයක් වගේ. දැන් මේ මොකද වෙලා තියෙන්නේ? අර ගහන් ගානක් මුළු විභාගයේ මස්මස් වල තිබෙන්නේ අපිට කිසිම ගානක් නැහැ. නමුත් එකම මේ අපේ නිවසේ ඉන්න ළමයා මෙන්න මස්මස් වුණාම අපිට ලොකු දුකක්. ළමයට බනිනවා මම මෙච්චර අවුරුදු ගානක් වේදන් කළා. ඈ මෙච්චර මම මහන්සියට බනිනවා මෙහෙම දෙයක් කළේ කියලා ළමයට බනිනවා. නමුත් ඊනොතේ මෙතන මොකද මේ වෙලා තියෙන්නේ? එක තැනකදී අපිට දුක හටගත්ත අනෙක් තැනදී දුක හටගත්තේ නැහැ. ඇයි මෙහෙම දුක හටගන්නේ දුක හට නොගන්න හේතුව? මේ දේවල් බාහිර දේවල් යම් කිසි ප්‍රමාණයකට සමාගි කරගත්තනම් මේ බාහිර දේවල්ට වැඩිපුර ආශා කරනනම් ඒ ආශාවල ප්‍රමාණයට පින්නතුනි දුක හටගන්නවා. යම් කිසි කෙනෙක් වැඩිපුර හිනාදල මිලියනම් ලෞකික දේවල්ට යම් තා ප්‍රමාණයට හිනා වුණා නම් ඒ දිනා තනවායි කියන්නේ මට ඇන්නේ ඒ ප්‍රමාණයට යාටම දුක් වේදනාවට මොන මානසික වෙනවද ඒව වෙනස් වෙද්දී මේ ලෝකේ වෙනස් වෙද්දී ඒව විනාශ වෙද්දී ඒව තම කැමති විදිහට නොකම වෙනකොට ඒ විදිහටම දුක හට ගන්නවා මෙන්න මේ දැක්මටි කරන්න ඇතුළුතින් බුදුහාමුදුරු මේ විදර්ශනාවකින් අපට මඟ පෙන්නනවා එනිසා ප්‍රධාන වශයෙන් සතර සතිපට්ඨාන සූත්‍රයෙන් කරන්නේ මේ සත්‍ය නිර්මාණය වෙච්ච ප්‍රධාන කොටස් පහ විස්තර කළා ඒ කොටම් පහේ තියෙන මේ යථාර්ථය අවබෝධ වෙන විදියටයි හතර සතිපට්ඨාන දේශනා කළේ. කායන පස්සනාවෙන් කරන්නේ කය පිළිබඳව අවබෝධය, රූපය පිළිබඳව, රූපස්කන්ධය පිළිබඳව අවබෝධය ලබා ගැනීමයි කාය පස්සනාවෙන් කරන්නේ. වේදන පස්සනාවෙන් කරන්නේ වේදනා කියන ස්කන්ධය නැත්නම් වේදනා කියන උපාදාන ස්කන්ධය පිළිබඳව යථාර්ථය අවබෝධ කළ දීලා වේදනාව පිළිබඳව තියෙන ආසාව දුරු කිරීම. ඊළඟට චිත්තානුපස්සනාව කියලා භාවනාවක් තියෙනවා. චිත්තානුපස්සනාවෙන් කරන්නේ විඥාන ස්කන්ධය පිළිබඳව අවබෝධය ඇති කළ දීලා විඥාණයට තියෙන ආසාව දුරු කරගන්න ලියන. ධම්මානුපස්සනාව කියලා එකක් තියෙනවා. හතරවෙනි අනුපස්සනාව. ඒකෙන් කරන්නේ සංඥා සංඛාර දෙක පිළිබඳව තියෙන ආසාව දුරු කරගන්න. ඉන්නතුනි අපේ ජීවිතේ යම් තාක් අපි දේවල් ලැබුවා නම් භෞතික දේවල් යම් කිසි වේදනාවක් ලැබුවා නම් සැපහොදු යම් කිසි සිතුවිලි සමුදායක් අපිට අපේ ජීවිතයේ පිළිවෙල රැක වෙලා තියෙනවා නම් ඒ වගේ යම් කිසි දෙයක් භෞතික වශයෙන් අපි හඳුනාගෙන තියෙනවා නම් යම් තාක් ප්‍රමාණයක් අපේ දැනුම ලබාගෙන අධ්‍යාපනය ලබලා විභාග සමත් වෙලා සහජික පද්ධතියකට එකතු කරලා යම් තාක් දේවල් ටිකක් ලබා ගත්තා නම් ඒ ඔක්කොම පින්නතුනේ මෙන්න මේ කොටස් පහට අන්තර්ගත වෙනවා. මේ පහෙන් බැහැර යම් කෙනෙක් ලෝකේ යම් දෙයක් අනවයම නම් බුදුහාමුදුරුවෝ කියනවා මේක හරියට වචන මාත්‍රයක් විතරයි කියලා. එහෙම දෙයක් ලෝකේ නැහැ. යම් තාක් ලෝකේ දේවල් කියනවා නම් ඒ සියලුම දේවල් මෙන්න මේ පහට අන්තර්ගත වෙලා තියෙනවා. මේ පහ ඊට පස්සේ පින්නතුනේ අපි මේක කලින්ම මේ කරුණ සඳහන් කරලා තියෙනවා. මේ කරුණ පහ තවත් ඉස්සරහටම හඳුනවා දෙන්න තමයි මේ හැම කරුණක්ම 11 ආකාරයකට මෙහාට දෙනවා. අපි එක හැටියට වර්තමාන හැටියට අනාගත හැටියට ආධ්‍යාත්මික හැටියට බාහිර හැටියට සුභම හැටියට ඕලාරික හැටියට හීන හැටියට ප්‍රණීත හැටියට දුර හැටියට ළඟ හැටියට කියන. එතකොට රූපයේ පිළිබඳව මේ දුර තියෙන රූප, ළඟ තියෙන රූප, අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප, තව පිනතුනේ කල්ප ගානක පස්සේ ඈත ග්‍රහලෝකයක ඊටාම සියුම් රූපයක් පහළ වෙනවා නම් ඒකත් මේ තුන අතරගත වෙනවා. අනාගත යම්කි නිර්මාණයක් යම්කි සොයා ගැනීමක් කරනවා නම් ඒකත් මේ තුන අතරගත වෙනවා. අපි මේක කල්ප ගානකට කලින් කිසියම් වේදනාවක් වින්දනම් ඒ විඳපු වින්දනයත් මේ තුන අතරගත වෙනවා. ඒ වගේම අපි තවත් ආලාංකරයකට පස්සේ නිවන් දකින්නවා නම් ඒ නිවන් දකින අවස්ථාවේදී තියෙන හේතුඵල ධම් ටිකත් ඒ සංකත ධර්ම ටිකත් මෙන්න මේ ස්කන්ධ පංචකය තුළ මේ විග්‍රහය තුළ ඇතුළත් වෙනවා. මෙන් බැහැර කිසි දෙයක් නැහැ. ඒ නිසා මෙන්න මේ හැම කරුණක් පිළිබඳවම අවබෝධය ලබා ගැනීම ඊළඟට මොකද කියන්නේ? මේ හොඳින් දකින්න රූපය බලන්න. රූපයේ ක්ෂණිකව ඇති වෙන හැටි බලන්න. මේ රූපයේ පිළිබඳව තියෙන තුනේ මේ අතුරු සැලක් ගහන මොහොතක් වගේ සුළු මොහොතක් ගන්නත් ඒ සුළු මොහොතෙන් 100 පංගුවකට වඩා ඉතාම සුළු මොහොතකදී මේ රූපයේ මොහොතක් පාසාගෙන සිටින්නේ. ඒ වගේම ඊට වඩා වේගෙන් මේ හිත වෙනස් වෙනවා. එතකොට මේ වෙනස් වෙනමයි කියන එක ක්ෂණිකව මේක සම්පූර්ණ නිරුද්ධ වෙලා නැවත අලුතෙන් හට ගන්නවා. නමුත් හේතුඵල ධර්මයේ අභිධර්ම විග්‍රහයක් තියෙනවා අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය කියලා. නැත්නම් අනන්තර ප්‍රත්‍ය සමානතර ප්‍රත්‍ය කියලා ප්‍රත්‍ය විග්‍රහයක් තියෙනවා. මෙන්න මේ ප්‍රත්‍යවල දිවන්නේ පින්නතුනි මේ අතීතෙ නිමිති රූපේ වර්තමානයේත් එක්ක තියෙන සම්බන්ධකමක් මෙතන තියෙනවා. නැත්නම් නැහැ. ඒ සම්බන්ධයේ තිබුණට මේ හැම මොහොතක්ම අලුත් දේවල් ඇතිවන්නේ. රූපේ ශනිකයන් අපි අතක් ඔතවම නම් පින්නතුනි ඔතවනේ හැම මොහොතක්ම රූපකලාප ගෙනෙමින් මෙයන්නේ. නමුත් මේ වේගයේ වැඩි නිසා අපට පේන්නේ මොකද මේක එකට තියෙන දෙයක් කියලා නෙමෙයි පේන්නේ. දැන් අපිට මේකට සරල උදාහරණයක් ගන්න පුළුවන්. ඇතැම් විට මේ අස්සන් දැකලා ඇති, අහලා ඇති ඔය චිත්‍රපට පෙන්වනකොට චිත්‍රපටවල ඒ අපට පේන බිත්තිය හෝ යම් කිසි රෙද්දස ඒ වැටෙන පින්තූර ටික පිටිපස්සේ ඉඳගෙන ඒක අර ප්‍රොජෙක්ටර් කියලා අපි කියනවා ඒකෙන් වේගින් මේක කරකවනවා. කරකවනකොට තමයි ඒක සමාන රූප වේගින් යනකොට තමයි සංකල රූප, කල රූප අර දිස්තිය තුල ආරෝපණය වෙන්නේ. එතකොට මේ කරකැන්නේ ප්‍රොජෙක්ටරේ තියෙන රූපවල සැලවෙන රූප නෑ. අර ඒ රූප තමයි අර පටිවගේ දිගට තියෙන අපි අර පොඩි කාලේ වරගෙන කබල ළඟ තියාගන්නේ. ඒ එක රූපයකට තියෙන කෙනෙක් සැලවෙන දෙයක් නෑ. ඒ කියන්නේ වෙන වෙනම රූප තියෙන දැන් අත ඔසවනවා නම් දැන් මේ පින්තූර 100ක් විතර ඒකට ගිහිලා තියෙනවා. ඒතකොට ඒක වේගෙන් යනකොට තමයි අපට බලන්න දැන තේන්නේ මෙතන මේ රූපයක් යනවා කියලා. ඒතකොට ඒ රූපෙට යන අමතරව තවත් සබ්ජෙක්ට් යනවා. සබ්ජෙක්ට් වෙනම පැත්තෙන් යනවා. දැන් අර රූපේ සබ්ජෙක්ට් නෑනේ. එතකොට ඒත් එකම සබ්ජෙක්ට් එකක් ගන්නවා අපේ හිතේ තියෙන ස්වභාවය නිසා අපේ හිත බොහොම විචිතුරු දෙයක්. ඒක කිස්ස නියාමයට ඒක දෙයක් කිස්ස නියාමයේ ස්වභාවය තමයි මේ ඔක්කොම එකට එකතු කරලා සත්‍යයේ හැටියට සිද්ධියක් හැටියට යම් කිසි අවස්ථාවක් හැටියට මේකට ගන්නවා. ඒක අරගෙන තමයි අපි යම් යම් දේවල් ආසා ගන්නවා. ඇතැම් විට අපි කැමති පුද්ගලයෙකු උනේ විතර පරිඳුලින් කරදරයක් වෙනවා නම් ඒ කරදර ගන්න ඇතිවෙනවා අපි ජීවිත ඇති කරගන්නවා. මේ ඔක්කොම අපි කරන්නේ. අපි පින වෙන්නේ අපේ හිතේ මුවාදව වෙනස් කරගෙන. ඇදම සතුටෙන් ආපු අය ඇදම මේ ටේකේදී කාටරි ගැහුවා නම් ඒ ගහපු වෙනා පිළිබඳව අපි අනුකම්පාවක් හෝ දේශයක් හෝ ඇති කරගෙන අපි පිටවල යන්නේ. නමුත් මේ දෙන්න චිත්‍රපටයේ තියෙන එක පැත්තකින් හඬ ටේක අනිත් පැත්තෙන් අර වෙන වෙනම නිශ්චල රූප නිකුයි මේ තිබුණේ. මෙන්න මේක තමයි පින්තුල යථාර්ථය. අපේ ජීවිතයේ හැබැයි ජීවිතයේ මේකයි යථාර්ථය. මේ වෙනස් වීම පවතින මේ ලෝකය මේ හැම තැනම පිනෝකින අලුත් දේවල් මේවා. ඒ අලුත් බව එක්කම අපේ හිතෙන් දිගට අරගෙන යනවා මේක එක දෙයක් කියන ස්වභාවය. මෙන්න මේ තුලින් තමයි කෙලෙස් කියන එක හටගන්නේ. දැන් උදාහරණයක් හැටියට යම් කිසි ලී හයක්, රවුමට ලී හයක් ගැට ගහලා ලී හයක් පිටවලා රවුමට ලී හයක් පිටවනවා. ඒ ලී හය පිටවලා අපි මොකද කරන්නේ? නූල් පන්දුවකින් එක ලීයක ඉඳලා තව ලීයකට අපි නූල අදිනවා. ඒ ලින්නේ ඉඳන් තවත් ලින්නකට ඔහොම ඔහොම මාරුම මාරුට අදිනවා අපි නූල්. ඇත්තම මොකද වෙන්නේ? ඇත්තම නැක ගැලක් වගේ වෙනවා. ඒක තමයි ස්වභාවය. අන්නේ දැල වගේ පින්න තුනේ අපේ මේ ඉන්ද්‍රිය හය. මොනවද ඉන්ද්‍රිය හය? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනසක මේ ඉන්ද්‍රිය හය. ඇසෙන් රූප දකිනවා, ඒ රූපේ පිළිබඳව කනෙන් අහනවා, ඒ වගේ මේ රූපේ ස්පර්ශ කරනවා, ඒ රූපේ පිළිබඳව පිටිවිලි ඇති කරගන්නවා. මෙන්න මේ වගේ ඔක්කොම මිශ්‍ර වුණාට පස්සේ අපේ හිතේ මෙන්න මේ දේවල් පිළිබඳව විවිධ විවිධ චිත්‍රයන් ගොඩනගෙනවා. මේක තමයි කෙලස් කියලා කියන්නේ. නමුත් පින්නතුනි මේ ඇසට දකින රූපය සනිටව ඒ මොහොතේම එතෙන්දීම නිරුද්ධ වෙලා තියෙනවා. කනට ඇහෙන ශබ්දයක් එහෙමයි. ශරීරයට දැනෙන ස්පර්ශයක් එහෙමයි. ඒ මොහොතේම එතනම නිරුද්ධ වුණා. නමුත් අපේ තියෙන අනවබෝධය නිසා අපි හිතනවා මේව දිගින් දිගටම එක විදිහටම තියෙනවායි කියලා. ඒ වගේම අපි හිතනවා ඇසෙන් දකින රූපියම තමයි අපට යම් කෙනෙක් කතා කරනකොට ඒ කතා කරන්නේ ඒ රූපියම කියලා අපිට හිතෙන්නේ. ඇතැම් විට කෑම භාජනයක් අපි ඉස්සරහා තියාගෙන හොඳම උදාහරණයක් ගන්නකො. කෑම භාජනයක් අපි ඉස්සරහා තියාගෙන අපි කෑම කනවා. දැන් එක කෑම ටිකකින් ටිකක් හොඳට පිහාර තියෙනවා. ඒ වගේම ටිකක් උල්ලක ටිකක් අනල තියෙනවා. ඒ වගේම ටිකක් අතෙත් තියෙනවා. ඒ වගේම ටිකක් කටෙත් තියෙනවා. දැන් අපි කටට ගස්සට පස්සේ යම් කිසි රසයක් අපට දැනෙනවා. ඒ කටේ රස වෙනකොට ඒ රස දැනෙනකොට අපි සිංහාන දිහා බලලා අපි හිතනවා මේ සිංහානේ තියෙන දේවල් තමයි මේ කටේ මේ රස කියලා. ඇත්තම ඒකද රසමයි. මේ සිංහානේ තියෙන දේද දැන් මේ රසෙන්නේ. රසෙන්නේ මොකද? සත්‍යයෙන් කටේ සාපුට ගැහෙන. සිනාන කියන දේ තාම ගන්න නැහැ නේ. කටට. මේ රසයෙන්නේ කටට ගස්සු දෙක වෙන්නේ. එතකොට මේ කටට ගස්සු දෙක එහෙම ආය අරගෙන පැත්තෙන් ඉදී මොනවද මොකට වෙන්නේ? ලක්ෂණ දෙක. ඒක ලක්ෂණද? ඉතින් ඒ දෙකයි කටට ගන්නවා කියන එක ඊටපස්සේ. අන්නේ වගේ තමයි කිනුත් අපි ජීවිතේදී අපි ඇහෙන් රූපයක් දැක්කාම හිතනවා ඒක ඒ වගේම ලක්ෂණ ස්පර්ශ කරන කොටක් කියලා. ඒ වගේම ඒක සත්‍යයක් ඒ වගේම රසය කියලා අපි හිතනවා. නමුත් වෙනතුන් මේ හයම වෙන වෙනස් දේවල් මේ හයම එකකට විඳින්න ගියාපට හයම ස්වනික රැටි වෙනවා ස්වනිකව නිරුද්ධ වෙන ස්වභාවයක් තියෙනවා. අපේ ශරීරය ගත්තත් මේ වෙනතුනි මේව වෙනස් වෙන ස්වභාවයක් යුක්ත දෙයක්. මේ ශරීරය ගත්තත් යන අපේ කුඩා කාලේ අපේ මේ ජීවිතය ආරම්භ වෙන මොහොතේ මවගේ කුසින් පුතකාගේ අපේ සිත සම්බන්ධක මුල් අවස්ථාවේදී සිත මව පුතට ඇතුළු වෙන කලින් සම්බන්ධ වෙන කලින් තමයි මේ භෞතිකදී නිර්මාණය වෙන්නේ. මේ මවපියන්ගේ එකතු වීමෙන් මේ හැලලේ හටගන්නේ හැලලේ මුල් අවස්ථාව තමයි. මුල් අවස්ථාවේ කිසිවක් නැහැ. එතෙන්ට මුල් අවස්ථාවේ කලලේ නැහැ. ඇදෙන අවස්ථාවේදී අපි වෙනස් ආත්මවලින් වෙනස් ශරීරයක් ගන්න කිටි. මෞඛ්‍යයන් එකතු වීමෙන් සතියකට වගේ අක්කන කාලයකදී තමයි සාමාන්‍ය මතය ඒකට විඥානීය කර්මාන්තක කුසලෙ සම්බන්ධයෙන් සිදුවන්නේ. එතකොට දැන් මේ අපි අපි දැන් පාවිච්චි කරන ශරීරය හැබැයි තම ගස්තුන් පින්නතුනි ඒ ශරීරයේ මුල් අවස්ථාවේදී ගන්නකොට මුල් අවස්ථාවේදී අපි මේ එතෙන්ට හිතන අවස්ථාවේදී හිත පැමිණෙන කලින් අවස්ථාවේදී අපි වෙනත් ශරීරයක දැනට ගන්නවා. ඒ වෙනත් ශරීරයේ අත්හැරලා තමයි කලලයට දෙන දීතිය කියන සම්බන්ධ වෙන්නේ. ඒ සම්බන්ධ වෙන අවස්ථාවේදී මේ කලගේ ස්වභාවය තමයි පින්නතුනේ මේ මනස නැමැති මනස බීජයක් හැටියට කර්මයේ බීජයක් හැටියට තරගනවා. මේ මනස මේකට සම්බන්ධ වුණාට පස්සේ අර මවගේ තියෙන ඒ ශරීරයේ තියෙන කාර්යයක් එක්ක මේ සියල්ලක් එකතු වෙලා එක ටිකෙන් ටික වර්ධනය වෙනවා. මේ අපේ හිත මේ ශරීරයට එකතු වෙච්ච අවස්ථාවේදී අපි හිතන්නේ මොකද්ද? සම්බන්ධ වීමත් එක්කම මේක ඊට පස්සේ මගේ කරගන්න. මුල් මාස් කාලෙක කලලිය මගේ කරගන්නවා. ඒ කලලිය ටිකෙන් ටික ඒ මුල් අවස්ථාව බවට පත් වෙනවා. ඊට පස්සේ ටිකෙන් ටික මෞකුසේ වර්ධනය වෙනවා. ඊට පස්සේ මෞකුසෙන් අපි බිහි වුණාට පස්සේ දැන් මේ අර සමාහට කලින් නැති වෙච්ච මේදී දැන් මගේ කරගෙන තියෙනවා. එතකොට මේ ඇති වෙච්ච මේ බෞද්ධකයේ ස්වභාවය තමයි පින්නදුනි. මේක නෑ වෙනවා. මේක මොහොතක් පාසා දිරාපත් මෙ මේ තියෙනවා. මේක මොහොතක් පාසා විනාශය කරා මේ යමින් තියෙනවා. නමුත් මේක මගේ කරගත්තට පස්සේ මට මොකද වෙන්නේ? මට හිතෙනවා මේක වෙනස් වෙන්න බෑ, මේකට වේදනාව එන්න බෑ, මේක මගේමයි, මේක මට ඕන හැටියට පාලනය වෙන්න ඕන, මේකට වෙනස් කිසිම කෙනෙකුට හානියක් කරන්න බෑ. මේ වගේ ආකල්ප ටිකක් අපි ඇති කරගෙන තියෙනවා. නමුත් මේක යහා ස්වභාවය මොකද? මේ භෞතික වශයෙන් සංකත උදයක් ඇති වුණා නම් ඒ ඇක්ටිවිටියේ යථාර්ථයේ තමයි ඒක ටිකෙන් ටික දිරාපත් වෙනවා, වයසට යනවා, ඒක ටිකෙන් ටික විනාශය කරන්නේ යමින් ඉන්නේ. නමුත් අපට වේදනාවක් ඇතිවන්නේ නැහැ. අපිට දුක් හටගන්නේ නැහැ. අපිට දුක් හටගන්නේ බිනදුනි මේ හැබෑද සම අපටයි දෙනවන දෙයක්. මේක මගේ කරගෙන සිටීම. රූපේ මගේ කරගෙන සිටීම. රූපේට වේදනාවක් වෙනකොට තම කෑ ගහන්නේ මේක තමන්ගේ කරගෙන ඉන්න නිසා. ඒක බුදුදහමෙන් කරන්නේ මොකද පින්නතුනි මෙන්න මේ අනවබෝධය ගැන ලෝකෙට කියලා. මෙන්න මේ පිළිබඳව තියෙන රූපය ඇතුළු මේ සංඝ පංචකය මේ පිළිබඳව තියෙන ආශාව දුරු කරලින්න. වරක් මාර්ය ඇවිල්ලා බුදුහාමරන් වස්වරේ මාර්ය ඇවිල්ලා බුදුහාමරන් සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ ඔයි ඔබ පරිහරණය කරන ඇස මටයි අයිති. ඔබ පරිහරණය කරන කන මටයි අයිති. නාසය ජීව ශරීරය මනස මේව මටයි අයිති කියලා. ඒ අවස්ථාවේදී කියනවා බුදුහාම සඳහන් කරන ඕ මාය මේව අයිති ඔබට අයිති. ඔබට අයිති තේ යම් කිසි කෙනෙක් මට අයිති කියලා හිතාගෙන ඉන්නවා නම් අන්න ඒ තැනැත්තාටයි දුක හටගන්නේ. නමුත් මා කිසිම දෙයක් මගේ කරගෙන නැහැ. ඒ නිසා මේ ඔබටයි කියව ඔබම තියාගන්න මට මේකේ දුකක් නැහැ කියලා. එතකොට මේ එක වෙනම පැත්තක් ඒක. මේක පින්නතුලි මේ දේවල් හැබැයිස්ම මේ ලෝකයේ තියෙන දේවල් මායාව කියලා මෙතන කියන්නේ පින්නතුනි අනිත් පැත්තෙන් ගත්තොත් මේක තමයි දුක කියලා කියන්නේ. මෙන්න මේ දුකේ ස්වභාවය අවබෝධ කරගැනීම තමයි විදර්ශනාවෙන් සිද්ධ කරන්නේ. සම්පූර්ණ පිටතේ දුකේ නිදහස්ීමේ මාර්ගයයි. මේක හැරෙන්නට අපි විවිධ විදි උපක්‍රම ජීවිතවල කරනවා නේද? දුකෙන් නැති දුක නිදහස් වෙන කියලා. පොඩි කාර්යයක් අපි ඉගෙන ගන්නවා. ඊට පස්සේ විභාග සමත් වෙනවා, රැකියාවල් ගන්නවා. ගිහි පින්තුන් හැටියට මේ අත්කන් ආවා විවාහ ජීවිතවලටත් වෙනවා. දරුවෝ ලබා ගන්නවා, ජීවිතවල වැඩි දියුණු කර ගන්නවා. මේ හැම දෙයක්ම කරන්නේ ජීවිතේ දුක නැති කරන්න කියලා හිතාගෙන ඉන්නේ. දුක පිටුත් නැති වෙනවද මේ දේවල්? ඔව් හැබැයි සමාජයේ පිටුත් දුක. ඔව් දුක නැති වීමයි වෙන්නේ. මේ බාහිරදී ආකාන්තරන ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න මේ වැඩි වැඩි කියන සැප නෙවෙයි හැබැයි තමයි දුකයි වැඩි වෙලා තියෙන්නේ. එන්ටා බුදුදහමේ කරන්නේ මෙන්න මේ අවබෝධයෙන් පුතියක් ලබා ගැනීම හැබැයි වෙනසනි මේ අවබෝධය ලබා ගත්තොත් කියන ලෝකෙින් පිට වෙන යන්නේ නැහැ. ලෝකෙ එපා වෙන්නේ නැහැ. ලෝකෙ මගහරින්නේ නැහැ. මොකද මගහරින්න කියලා දෙයක් නැහැ අපිට. හැඟවෙන්න දෙයක් ස්ථානයක් නැහැ අපිට. අපි කොතෙන්ද කියන්නේ මේ ටික අරගෙන තමයි යන්නේ අපි. ඒ නිසා පිටතින් අපි දුකෙන් නිදහස් වෙන්න කැමති නම් මේ දරුවන්ගෙන් ගෙදරින් ඈත් වෙන්න නෙවෙයි තියෙන්නේ. ඒ දේවල් පරිහරණය කරන ගමන් ඒවට තියෙන බැඳීම ආශාව අඩු කර ගැනීමයි. ඒ ආශාව අඩු කරගත්ත නම් ඒකා ප්‍රමාණයට සමාදු වෙන්නේ නැහැ. එහෙම නැතුව සමහර අය මේ බණ අහපු ගමන් ඇතැම් විට බාන මාර්ගයට යන්න ඕන කියලා කියනවා. ඈ එතනට ගියාට කමක් නැහැ. එතනට මාස ගණන් දින වැඩ කරන වැඩ යනවා. නමුත් ඒ කොතන ගියත් ඉතින් අපි අවබෝධ ලබා ගත්තට කමක් නැහැ. නමුත් ඒ වගේ ගෙම් වුණාට අපි මේ මනසින් කියලා තරම් යන්නේ. දැන් මේ දෙන්නවත් අපි ගෙදරට ගොම්කොම හිටිහික නැන්නේ අපි දුක්ගොඩ තරම් යන්නේ. හරියට හොල්මන වගේ. සමහර අය කොහොම ළඟින් ඉන්නේ යනකොට රාත්‍රි කාලේ ගාමර දුවර යන්නේ ඇතුළේ කොහොම ළඟින්. කොල්මන් කියනවා ඒක. කොල්මන කොහෙද තියෙන්නේ? කොල්මන තියෙන හොල්මන කියලා වෙන මාස හිතේ තියෙන මේ හිතත් අරගෙන දුවන්නේ නේ මම ළඟ. එතකොට මේ ගැටලුව තියෙන පින්නෙන් තමයි අඥාන කරේ. එනිසා කොල්මන වගේ මේකේ දුවර බේරෙන්න බෑ අපට. එහෙම නිදහස් වෙන තැනක් කොහෙවත් නැහැ භෞතික මේ ලෝකේ. එනිසා බුදුදහමෙන් කරන්නේ මේ අවබෝධය ලබා ගැනීම. මේ අවබෝධය ලැබුණට පස්සේ පිනුතුනි මහා දුක් ගොඩක් අපි බිම තීප වෙනවා. මේකට කියන්නේ බාහාර කියලා. බාහාර කියලා. මහා ප්‍රාණ බයන්න බාහාර හර. හර කියන්නේ ඉවත් කරනවා බිමින් තියනවා. බර බිමින් තීපා වෙනවා. මහා බරක් මේ අපි ඔසවාගෙන ඉන්නේ. අපිට හිතෙන්නේ නැහැ දැන් මෙතන මේ බරක් තියෙනවද කියලා. මහා බර ගොඩක් මේ අපි තියාගෙන ඉන්නේ මේ බරින් නිදහස් වෙනවා අපි සැබෑ ලෙසම මේ අවබෝධ කරගෙන මේ පිළිබඳව දිනාස්වා අපි දුරු කරගත්තා නම් එනිසා දැන් බර හිතේ තියාගෙන යන කෙනෙක් දිහා බලනකොට ඇතැම් විට බර අරගෙන යන කෙනා හිතන තමන් ලොකු වස්තුවක් අරගෙන යන්නේ කියලා. නමුත් බාහිරින් බලන කෙනා දන්නවා මෙයා මහා බරක් නිතුවරණ යන්නේ කියලා. ඒ භෞතික දේ පිළිබඳව පින්නතුනි. නමුත් මේ දහමෙන් කියන්නේ මේ බාහාර කියන කේ වගේ භෞතික පේන්න ඕනේ නැහැ. මේක සිතින්මයි තනි කරම අල්ලගෙන ඉන්නේ. ඒ නිසා මෙන්න මේ දුක් සමුදාය හරියට දේශනා කරලා පස්සේ බුදුහාමුදුර පටාචාරා වගේ අය, ඉසා ගෞතම වගේ අය දැන් පටාචාරා කියන්නේ මරණ හයක් වෙච්ච කෙනෙක්. ඒක සමීප දවසකදී දෙහෙතදී අමාත්‍ය මිච්ඡයි හිතවත් මාය 6 දිනක් නැති වුණා. දෙමාපිය නැති වුණා, සහෝදරය නැති වුණා. තමන්ගේ පානකෘතේ නැති වුණා, දරුවන් දෙන්න නැති වුණා. මරණ හයක් සිදු වෙච්ච මේ තැනැත්තිය 30ක් වගේ හිටි. අන්තිමට බුදුහාම ළඟට ගිහිල්ලා මෙයා ධර්මය අවබෝධ කරගත්තා. එයා පස්සේ මහා නෝනා, රහත් වුණා. ඊට පස්සේ දුකෙන් එන අනිත්‍යයට බණ කියන ඉදිරිපත් වුණේ පටන්චාරා. කිසාවෝදි නැතිනේ මේ මහා දුක් ගොඩක් කියන මේ කියන්නේ පින්නතුනි අපි මේ බාහිර දේවල් මගේ කරගෙන ඒව සමාන වැඩිපුර බලන් කරගෙන ඒව වෙනස් වෙනකොට මේ අනාරෝපිත මූණ දෙන්න බැරි සමින් ඇති වෙන දුකයි මේ තියෙන්නේ. එනිසා සමත භාවනායෙන් කරන්නේ පින්නතුනි අර විසිරලා තියෙන සිත එක් අරමුණකට ගැනීමයි සමතින් කරන්නේ. ඉහිම එක් අරමුණකට ගත්තු හිතට මෙන්න මේ බුදුරජාණන්ගේ දහමක් අහලා ඒ තුළින් තියෙන ධර්මාවබෝධය තුළින් තියෙන මේ ත්‍රිලක්ෂණ පිළිබඳ අවබෝධය ඒ සමාධිගත වෙච්ච සිටින් නොනින් දැකීමයි විදර්ශනාව කියලා කියන්නේ. ඒ විදර්ශනාව පිළිබඳව තියෙන ප්‍රධානම අනුශාසනාව තමයි සතර සතිපට්ඨාන සූත්‍රය, මහා සතිපට්ඨාන සූත්‍රය, සතිපට්ඨාන සූත්‍ර ගණනාවක් තියෙනවා. සංයුතනිකයි සතිපට්ඨාන සංයුතිය කියලා වෙනම සංයුතියක් වෙන් කළා තියෙනවා. නමුත් අමත්ත බුදුදහමේම මේ වෙනස්කම මේ ත්‍රිලක්ෂණයේ දැකීම සඳහන් කළ දෙයක්. මේකයි බුදුහාමරගේ ප්‍රධාන ඉලක්කය වුණේ. ඇතැම් විට මේ ඉලක්කයට එක විට කෙනෙකුට යන්න බෑ. එයාට සරලව ගන්න කියනවා. එයාට කියනවා ඇතැම් විට ඔයා දාන දෙන්න. මොකද දානයක් දෙන්න බැරි කෙනෙක් එක විට මේ අවබෝධය ලබන්න බෑ ඒකට. ඒකට දානය දීම තමයි මොකද ඒක කරනකොට මැදින් දිනක් ආඩමන දැන් මේ පින්නතුන් ධානය පිළිඳන ලක්ෂිත ශක්තිමත් වෙන්න කණ්ඩායමක් මේ පින්නතුන් පිරිස. ඒතකොට ඒ හැකියාව නිසා තමයි අද මේ එක දවසක් හරි ගෙදරින් මේ වෙන්නේ නැහැ. ධානය කියන්නේ කඩු පාන්න වශයෙන් දෙන්න ඕනේ අත්හැරීම පිළිබඳ ලක්ෂිත හැකියාවක් මෙයාට තියෙනවා. ඒ හැකියාව නිසා අද මේ මෙතන ආවේ. ඒක ධානයෙන් පුරු කරගන්න මේකට. සීලෙන් කරන්නේ මොකද්ද? සීලෙන් කරන්නේ කලවකින සංවර කරගන්න. ඇකිතාව දුරට මේ යථාර්ථය දකින්න නම් තමන් කය වචනේ සංවර කර ගන්න ඕනේ. සතිය තමන්ට තියෙනවා. එතකොට මෙන්න මේ හැම දෙයක්ම විවිධ තැන්වලදී බුදුහමෝ දේශනා කරනවා. ඒ අතරේ අසරණයන්ට සලකන්න, සිල්වතුන්ට වන්දනමාන කරන්න, පුද පූජාල පවත්වන්න, කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න. මේ නොයි කනුකම්පා අභෝධයන් හැර කියලා තියෙනවා. ඇතැම් විට මේ ආත්මභාව විදිනවන් දක්ින ගාටේ කරන කාර්යයන් මෙලවදීම යහපත පිණිස හේතු වෙනවා. ඇතැම් විට කාර්මභාව ගණනක් යන කෙනෙකුට ඇතැම් දෙක යන පස්සේ මේ අවබෝධය ලබන්න මේ අද කරන දාන ආදී පින්දහම් Tamanට උපනිස්සය වෙනවා. අර කුසලයේ වැඩි වීම සඳහා උපකාරී වෙනවා. දැන් මේ කෙනෙකුන් දන්නවා සීවලි හාමුදුරුවෝ වගේ ස්වාමීන් වහන්සේලාට, පැරියොත් මුගලන් ස්වාමීන් වහන්සේලාට, ආනන්ද හාමුදුරුවෝ වගේ ස්වාමීන් වහන්සේලාට උන්වහන්සේනම් හුඟාම ප්‍රතිපන්තුමන් ලැබුණා. ඒ ප්‍රතිපන්තුමන් ලැබීම උන්වහන්සේලගේ මන බහනවලට ආධ්‍යාත්මික ගමන වේගෙන් යන්නේ තුනක්. එනිසායි කවස්සදයක්. ඒක තමයි ස්පීනින් කරන්නේ. මා පුඤ්ඤන්ත පහේ කියන බුදුහාමුදුරෝ දේශනා කළා කිනට බය වෙන්න එපා කියලා. ඒ වගේම දේශනා කළා පුඤ්ඤන්තේ පුරිසෝ කෛරා කෛරා තේ සම්පුණුණා. තින්කරන්නේ කෙනා ඒ පිනට සම්බියක් එමෙත්ක් ඇති කරගන්න යලි යලි තේසේ සම් කරන්න. ඇයි එහෙම දේශනා කළේ? සුඛෝ පුඤ්ඤන්ත උච්චෝ. මේ පින කියල කියන්නේ සැපයට කියන තවත් නමක් කියලා. මේ පින්කම් කරන හොඳ දේවල් කරන පිනුත් අපේ ජීවිතේ හුඟක් ලස්සන වෙනවා. දැන් බලන්න ගෙදරක අපි දානයක් දෙනකොට අපි දවස් ගානක් ඇතැමිට අපි දාන කේසනා සූදානම් වෙනවා. කොච්චර තමයි පරිහාමයේ වෙනසක් වෙනවද කියලා. ඊතර සුද්ධ කරන ඒ සුද්ධකන් හැම මොහොතකම හිතන්නේ අද ආවදාසු ස්වාමීන් වහන්සේලා වඩිනවා, ධාතුන් වහන්සේ වඩම්ම වනවා, අපි මෙහෙට සූදානම් වෙන්න ඕනේ කියලා බොහෝ සූදානම් වීමක් වෙනවා. ඇඳුම් ගැනකම් හිතා මේ සඳහා අපි සූදානම් කරගන්න වෙලා හඳුනෝ නැද්ද? ඒ වගේම ස්වාමීන් වහන්සේලා වැඩිනාම අපි බිම වාඩි වෙන්නේ. ඇතැමිට මේ අත්තම් වාක් දැන උගන්ට ඇවිල්ලා පුළුවන්, ඉහිලා රැකියාවල් කරන ඇවිල්ලා පුළුවන්. ස්වාමීන් වහන්සේ කෙනෙකුට වඩා ඒ සමාන මට්ටමේ හොයිට වඩා අඩු ආසනයක තමයි පහලින් තමයි මේ අත්තම් වාඩි වෙන්නේ. බලන්න පොසිෂන් නම් අපේ සංවරයක් ලැබෙන්නේ නැති උනාද කියලා. අපේ ගෙදරට පින්නොත් රජ කෙනෙක් ආවත් අපි බිමින් වාඩි වෙන්නේ නැහැ. නේද? රජ කෙනෙක් අපේ ගෙදරට ආවත් අපි කැම දිල වඳින්නේ නැහැ. රජේ ජනාධිපති සමගයේ ගෙදරට ආවත් හැමදේට රජතුම ජනාධිපතිට වඳින්නේ නැහැ. නමුත් පොඩි හෝ ස්වාමීන් වහන්සේ කෙනෙක් සමගයේ ඉවසට වැඩි නම් තමයි ස්වාමීන් වහන්සේට දානේ පූජකල වඳින බිමින් වාඩි වෙන්නේ. ඇතැම් විට සමන් වගේ දැනුගස්සම් නැති වෙන්න පුළුවන් ඒ පොඩි හාමුදුරන්ට. සමස්ත වගේ ලොකු රැකියාවක් ඇති වෙන්න පුළුවන්. නමුත් අපේ තියෙන මේ ගුණ දහස් කොච්චර නම් ඉස්මතු වෙනවද? අරිහිමානී භාවයේ කුවිතා ප්‍රකට වෙනවද මේ අවස්ථාවෙත්? එනිසා මේ සින්කන් පිළිබඳව විවිධ අවස්ථාවල පුදුම අවධාරණය කළේ අර ත්‍රිලක්ෂණ අවබෝධය සඳහා වූ ගමන් මගේදී මේ චාරිත්‍ර ටික මේ සිරිත් අපි කරන්න ඕන. ඒ සමාන වාක්‍ය නෙවෙයි නිසා සමථ භාවනා විදර්ශනා භාවනා කියන මේ භාවනා දෙකක් අවශ්‍යයි. ඊට කලින් දාන ආදී අනිත් අංගත් අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න යුතුයි. අපි උඟක් කලේ කාරණේ සඳහන් කළා. හැම කෙනෙකුටම මේ සමථ විදර්ශනා දෙක අපි අවබෝධ කරගත්තු නිසා අපි මේ කාරණා මෙහෙම දිගට විස්තර කළේ. ඊළඟ සඳහන් කරනවා ලක්ෂ්මාවේ සංඝයා වහන්සේලා නිකායට වෙන් වූයේ ඇයි කියලා. පින්නතර නිකාය වශයෙන් වෙන්වීම ලංකාවේ ප්‍රතිමා වුණේ නැහැ ඒක. ස්වාමීන් වහන්සේ මේ වගේ නිකායවලට බෙදී යාම ආරම්භ වුණේ පළවෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ. දෙවෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ. බුදුරජාන් වහන්සේගේ පිරිනිවීමෙන් අවුරුදු 100ක් ගිය කාලේ කාලාස්තක රජතුමාගේ කාලේ ඉන්දියාවේ දෙවෙනි ධර්ම සංගායනාවක් ඇති වුණා. දස ආකේප වස්තුන් පිළිබඳව කාරණා මුල් කරගෙන අකේප වස්තුන් 10ක් කැපයි කියන අදහස මත ඉඳගෙන ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක් සිදු කරපු අදහස් ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට දෙවෙනි ධර්ම සංගායනාවක් පැවැත්වුවා. ඒ දස අකේප වස්තුන් කැපයි කියන ඉදිරිපත් කරපු ස්වාමීන් වහන්සේලා පස්සේ කාලේ අර මුලින් හිටිය ස්වාමීන් වහන්සේලගෙන් ගෙන් වෙලා ගිහිල්ලා වෙනම නිකාය බිහි කරගත්තා. මුලින්ම ඒ ස්වාමීන් වහන්සේලා කියලා මහා සංඝික කියලා. පස්සේ කාලයක ටිකෙන් ටික වර්ධනය වෙලා ඉවත් ගානක් යනකොට නිකාය මේ දෙකත්ම වෙන් වෙලා නිකාය 18ක් විදිහට වර්ධනය වුණා. ඒ නිකායන් කලින් පාටේ නම් වෙනස් වුණා. ඒ සම්ප්‍රදායන් සියල්ලක්ම කිස්තුවක් පරිමින සියවස වෙන විදිහ. ඒ කියන්නේ ඒ කාලේ ඉන්දියාවේ රජකලේ කනිෂ්ක කියලා රජකෙනි. මේ කනිෂ්ක රජතුමාගේ කාලේ වෙන විදිහ ප්‍රධාන වස්තියෙන් නිකාය හතරකට බෙදී බෙදලා ගියා. ඒ තමයි පරවාස්තිවාදය. ඒ වගේම සෞත්‍රාන්ත්‍රික යෝගාචාර මාධ්‍යමික කියලා කොටස් හතරකට බෙදලා ගියා. අර මුලින් එකක් හැටියට තිබිච්ච තේරවාදී බුදුදහම නැත්නම් මුල් බුදු සමයේ හිටිය ස්වාමීන් වහන්සේලා එකින් එක මේ වගේ විවිධ අදහස් මත විවිධ කොටස් වලට බෙදී ගියා. ඒ බෙදී ගිහිපු එක තමයි දෙකෙන් එක පස්සේ කාලේ මහායාන බවට පත් උනේ වෙනම නිකායක් විදිහට. එතකොට තේරවාද මහායාන කියලා ප්‍රධාන සම්ප්‍රදායන් දෙකක් බිහි වුණා. ඒකට මේ ප්‍රශ්නේ අහනවා. ඊට පස්සේ මෙන්න මේ තේරවාදී ස්වාමින් වහන්සේලා ගුරුමය සියම් රට ඉන්දියාව කාම්බෝජයේ වගේ රටවල් ආශ්‍රය කරගෙන වැඩ සිටියා. ලංකාවේ මිහිඳු මහ රහතන් වහන්සේ රැගෙන ආපු මහා තේරවාදී සම්ප්‍රදායයි. මෙන්න මේ තේරවාදී ස්වාමින් වහන්සේලා වර්තමානයේ වන විට ලංකාවේ අර මහායාන කියන්නේ වෙනම කොටසක්. අර මහා සංඝ කියන කොටස බෙදි බෙදි ගිහින් ඇති වෙච්ච පිටිස් තමයි අද වෙනම මහායාන කියලා බෙදලා තියෙන්නේ. එතකොට තේරවාදී කියන ස්වාමීන් වහන්සේලා තේරවාදී සම්ප්‍රදාය යටින් ස්වාමීන් වහන්සේලා තමයි ලංකාවේ ස්වාමීන් වහන්සේලා. මේ ලංකාවේ ස්වාමීන් වහන්සේලාගේ නිකාය බෙදගෙන මේ අහන්නේ. ඒ නිකාය හැටියට බෙදනවා නම් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. සියම් නිකාය, අමරකුර නිකාය, සාමණ්‍ය නිකාය කියන. සියම් නිකාය කියලා කියන්නේ මහනුවර යුගයේදී උපාලි ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සියම් රටේ ඉඳලා උපසමදව අරගෙන ඇවිල්ලා මුලින්ම උපසමදවැද්දී ස්වාමීන් වහන්සේලා. ඊට පස්සේ ඒ මුලින් ඇතිවෙච්ච ඒ සියම් නිකාය ස්වාමීන් වහන්සේලාගේ කොටස තුයි පස්සේ කාලේ පැවිදිච්ච ස්වාමීන් වහන්සේලා එකතු වෙලා නැවත උපසමදව අරගෙන ආව ගුරුමේ කියන රටේ. ගුරුමේ අමරපුර කියලා ප්‍රදේශයක් තියෙනවා. ඒ ප්‍රදේශයෙන් අරගෙන ආව උපසමදව නිකායකට සඳහන් කරනවා අමරපුර නිකාය කියලා. ඒ වගේම රාමඤ්ඤ දේශේ මුරුමෙම තියෙන රාමඤ්ඤ දේශේ කියන ප්‍රදේශය ඒ ප්‍රදේශයෙන් රැගෙන ආපු උපසම්බදාවෙන් බිහිවෙච්ච ස්වාමීන් වහන්සේලා රාමඤ්ඤ නිකාය කියලා සඳහන් කරනවා. මේක තමයි ලංකාවේ තියෙන මේ කොටස් තුන සම්ප්‍රදාය තුන. විවිධ හේතු මත මේ වගේ වෙන් වෙලා ගියත් මේ ස්වාමීන් වහන්සේලා එකම තේරවාදී බුදුදහමේ සම්ප්‍රදාය පිළිගන්න ස්වාමීන් වහන්සේලා. එනිසා ලොකු ප්‍රභේදයක් මෙතන නෑ තේරවාදී බුදුදහම තුල ඉන්න මේ නිකාය වෙනස් වීම උනාට. ඒ අතරේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් කියලා සිවුර පෙරලීම් වල වෙනස්කම් තියෙනවා, කුඩ පාරිශුද්ධ කිරීම වෙනස්කම් තියෙනවා, සිවුර වල වර්ණයේ යම් යම් වෙනස්කම් තියෙනවා. ඒව ලොකු වෙනස්කම් නෙවෙයි. ඒ සියලුම ස්වාමීන් වහන්සේලා එකම මතයක දැන් ඉන්නවා. ඒක අපි ගැටලුවක් කරගන්න ඕනේ නෑ. ගිහි කෙනෙක් නිවන් මඟ ලැබීමට අනුගමනය කළ යුතු මාර්ගය වන්නේ අනුපිළිවෙලින් නම් කරන්න. පින්නතුනි ගිහියක් සංකයි ස්වාමීන් වහන්සේලට කියලා මාර්ග දෙකක් ධර්මයේ නැහැ. මාර්ගයයි න්‍යායයි කියන දෙකක්. මේක අපි තේරුම් ගන්න ඕන. දහමේ සඳහන් වන්නේ ඒකායන විචරයා මඟෝ කියලා. එකම මාර්ගයයි ලෝකෙට තියෙන්නේ. නිවන සඳහා විසුද්ධිය සඳහා දුකෙන් නිදහස් වීම සඳහා. මාර්ගයේ එකයි න්‍යාය වෙන වෙන න්‍යායන් තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට අපි ගත්තොත් පාන කැමති ස්ථානයකට යන්න පින පාරක් තියෙනවා නම් ඒකට අපිටම එක පාරිය කියලා තියෙන්නේ. එක පාර වුණාට ඒ පාරේ විවිධ ක්‍රම වලින් යන්න පුළුවන්. කෙනෙකුට පයින් යන්න පුළුවන්, කෙනෙකුට බයිසිකලෙක යන්න පුළුවන්, කෙනෙකුට කාරයක යන්න පුළුවන්, කෙනෙකුට බස් එකක යන්න පුළුවන්. ඒක න්‍යායයි. නමුත් ඒ කොමන න්‍යායයක් ගියත් එකම මාර්ගයෙන් තමයි මේ යන්න ඕන. අනිත් වගේ තමයි ගිහියත් කණ්ඩායම් පැවිදියත් කණ්ඩායම් කියලා මාර්ග දෙකක් නැහැ. මාර්ග දෙකයි තියෙන්නේ. නමුත් න්‍යායවල වෙනස්කම් තියෙනවා. න්‍යායවලත් ගිහියන්ටයි ස්වාමීන් වහන්සේලාටයි කියන වෙනම මාර්ග දෙකක් පුදුහාර වෙනම න්‍යායන් දෙකක් පැහැදිලිවම දේශනා කළා නැහැ. නමුත් මේ වේගයේ අනුව ඇතැම් ස්වාමීන් වහන්සේලා ඒ මහාන සමතරකගෙන කියන සමහර ස්වාමීන් වහන්සේලා සෝවාන්ල විතරයි හිටියේ. ඇතැම් විට සමහර ගිහියන්ටත් අනාගාම විශ්වාස හිටියා. ඉස්ස ගෘහපතිය, කුක්කුසාච රජතුමා මේ වගේ අනාගම් වෙලීගේ ගිහි අය. ඒ වගේම කුජුත්තරාව, නන්ද මාතාව මේ අනාගම් වෙලීගේ අය. ඒ නිසා තමයි එකම මාර්ගයක් නිසා තමයි ගිහියන්ට සමිත් වහන්සේට තප දෙපින්කටම මේ මාවත කරා යන්න මාවත යන්නට පුළුවන්. ඒ යන මාවතේදී පින්නතුනේ ඒ මාවතේ ඉකලම සත්‍ය හැටියට සලකන්නේ විද්‍යා විමුක්තියට පත් වීම. මේ අවබෝධය ලබා ගැනීම. ඒ විද්‍යාඥුන්ති ලබා ගන්න නම් ඒ සඳහා ප්‍රඥාව උපදවා ගන්නට ඕන. ඒ ප්‍රඥාව ලබා ගන්න නම් ඒ සඳහා හිතේ සමාධියක් තියෙන්න ඕන. සමාධිය දිනු වෙන නම් සමාධිය නිකන් දිනු වෙන්නේ නැහැ. සමාධිය දිනවන්නේ සතියක් තියෙන්න ඕන. සතිය නිකන් දිනු වෙන්නේ නැහැ. සතිය දිනු වෙන නම් යහපත් වෑයමක් තියෙන්න ඕන. යහපත් වෑයම සඵලවන්නේ තමන්ගේ නිවැරදි දිවි මඟ අත්‍යවීමක් තියෙන්න ඕන. සම්මා ආජීවයක් තියෙන්න ඕන. සම්මා ආජීවය නිකන් කිදවන්නේ නැහැ. ඒ සඳහා කය වචනේ සංවරයක් අවශ්‍ය වෙනවා. සම්මා සම්මන්ත අවශ්‍ය වෙනවා. යහපත් ධර්මයක් ඇතිවන්න කලින් වචනේ යහපත් වෙන්න ඕන. සම්මා වාචා කියන්නේ ඒකයි. වචනේ නිකන් යහපත් වන්නේ වචනේ යහපත් වන නම් තමගේ හිතේ හොඳ සංකල්ප තියෙන්නට ඕන. සංකල්ප තමයි වචන බවට පත්වන්නේ. ඒ වචන පින්නොතනේ ඇතිවන්න කලින් හිතේ යහපත් සිතුවිලි ඇති වෙන්න නම් ඒක නිකන් ඇතිවන්නේ නැහැ. හොඳ දැක්මක් තමයි තියෙන්නට ඕන. බුදුවැණේගේ දහමක් පොතපතකින් කියවලකෝ දේශනාවකින් යන පන්දීම ඇතිවන හොඳ තමන්ට දැක්මක් තියෙන්නට ඕන. ඒකට තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. සම්මාදිට්ඨිය නිකන් ඇතිවන්නේ නැහැ. සම්මාදිට්ඨිය ඇතිවන්න නම් කල්යාණ මිත්‍ර ආශ්‍රය අපට තියෙන්න ඕන. එනිසා පින්තුනි කල්යාණ මිත්‍රත්වයේ ඉඳන් යන ගමන් මාවතක් මේක තියෙන්නේ. ඒ කල්යාණ මිත්‍රත්වයේ යන්නට අපට පින්තුනි හේතු සම්පත් තියෙන්න ඕන. අක්ක දුෂ්කර්මයන්ගෙන් බැහැර වෙච්ච හොඳ මනසාත්ම භාවයක් අපි ලබා ගන්න ඕන. ඔබ අපි හැමදෙනා මේ සත්‍ය ලබා ගන්න දෙන්නේ. එනිසා කල්යාණ මිත්‍ර ආශ්‍රය හොඳ ජන සම්පත්තියේ තියෙන විට කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනකොට සද්ධර්මය අහන්නට ලැබෙනවා. සද්ධර්මය අහන්න ලැබීමේ ප්‍රතිඵල හැටියට සම්මා දිට්ඨියෙන් සම්මා සමාධිය දක්වා වූ කරුණු අට තමයි පිටුනි. නිවන් දැකීම සඳහා හේතවිදී ඔබ අප හැමදෙනාටම තියෙන එකම මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වෙනස් වචන වලින් කිව්වොත් වචනේ මුලින් නොකියුවේ වචනේ කියන වැටේ අපේ අතෙන් මෙතන වචන වලට පය වෙනවා. අදහස් වලින් ඔය කිව්වේ සරල වේකයි. එතකොට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා සම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා කිව්වේ ওই කාරණා අටයි. මේ කාරණා අට ඉක්මන සුත්‍යලයාගේ ළඟ තියෙන ඕන ලක්ෂණ. මහා සත්‍යාර සුතෝත්තේ සඳහන් වෙනවා අට්ඨංග සමන්නාගතෝත්තේ සෝගෙන. ඒක පුජ්‍යලය හික්මන කෙනාගේ ළඟ මෙන්න මේ කරුණු අට තියෙන්නට ඕන. මේ කරුණු අටෙන් යම් කෙනෙක් හික්මුණා නම් ඒ හික්ම වීමේ ප්‍රතිඵලයක් හැටියට සම්මා ඥාන සම්මා නිමුක්ති කියලා තවත් කරුණු දෙකක් සමඟ සංවර්ධනය වෙනවා. ඒකට කියනවා අංග 10ක් වෙනවා මේ දෙකත් එක්ක. එනිසා අට්ඨංග සමන්නාගතෝත්තේ සෝ දසංග සමන්නාගතෝ අරහත් කියලා සඳහන් කරනවා. රහතන් වහන්සේ අරමුණු 10කින් සම්පූර්ණ. එතකොට මෙන්න මේ ගමන් මාර්ගයේදී පින්නතනි හතර සෝතාපට්ටි අංග කියලා තවත් වෙනක කරුණු හතරක් ඉස්තර වෙනවා. සෝවාන් වීම සඳහා දෙන මූලික කරුණු මොනවද? ඒ කරුණු කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියලා සෝතාපට්ටි අංග හතරක් ගැන සඳහන් වෙනවා. මේ හැම කරුණම පින්නතුනි මේ අර මූලික ඉලක්කයන් කරහා යෑම සඳහා තියෙන උපකාරක ධර්මයි. අපේ ඉගෙනීම ලබන අවබෝධය තමයි ත්‍රිලක්ෂණය පිළිබඳ අවබෝධය, අනිත්‍ය අනාත්ම කියන අවබෝධය. ඒ අවබෝධය ලබාගත්තු කෙනයි දුකෙන් නිදහස් වන්නේ. ඒ දුකෙන් නිදහස් වීම යන මාවතේදී ඇතැමිට ඇතැම් තැනකදී දේශනා කරන ආරක්ෂිත මාර්ගය ප්‍රධානයි කියලා. ඒ වගේම තවත් සමහර අවස්ථාවලදී සතර සතිය මතානේ දේශනා කරනවා. ඒ වගේම තවත් තැනකදී සතර සම්‍යක් ප්‍රධාන වීර්ය දේශනා කරනවා. ඡන්ද චිත්ත විරිය වීමාර්ථය කියලා. සතර රිද්ධිපාදය. තවත් තැනකදී සතර සම්‍යක් ප්‍රධාන වීර්ය කියලා දේශනා කරනවා. නූපන් අකුසල් නොඉපදීමටත්, උපන් අකුසල් දුරු කර ගැනීමටත්, නූපන් කුසල් ඉපදීමටත්, උපන් කුසල් දිනු කර ගැනීමටත් උත්සාහ කරන්න කියලා සතර සංඥා ප්‍රධාන වීර්ය කියලා දේශනා කරනවා. ඒ වගේම ඉන්ද්‍රිය ධර්ම පහක් ගැන දේශනා කරන පංච ඉන්ද්‍රිය කියලා. සත්‍යහා විරිය සති සමාධි ප්‍රඥා කියලා ඉන්ද්‍රිය ධර්ම පහක් ගැන දේශනා කරනවා. ඒ වගේම ඉන්ද්‍රිය ධර්ම පහම තවත් සමහර තැනකදී දේශනා කරන බල ධර්ම පහක් කියලා. සත්‍යහා බල, විරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල කියලා. ඒ වගේම තවත් ස්ථානයකදී මේක හතක් ගැන දේශනා කරනවා. සප්තගොජ්ජංග කියලා. සති ධම්ම විජය විරිය සීති පස්සති සමාධි උපේක්ෂා කියලා අරුණු හතන් කටේ දේශනා කරනවා. එතනම ආරක්ෂක මාර්ගයක් දාලා තියෙනවා. මේවට කියනවා දිනසනේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම කියලා. බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේදී මේ දේශනා කරපු ඔක්කොම කාරණාට සම්පිත කළා සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන් දක්වලා තියෙනවා. දිනසනේ මේ හැම කරුණකින්ම බුදුහාමුදුරු උත්සාහ කළේ අපට මේ ලෝකයේ පිළිවඳව ධර්මයේ පිළිවඳව අවබෝධ කරගන්න. බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ඉලක්කය වුණේ මේ වැරදි ආකාරයෙන් ලෝකයේ දෙස බලන මිනිසාට නිවැරදි දැක්මක් නිවැරදි ආලෝකයක් ලබා දීමයි. අපි අන්ධකාර කාමරයක ඉන්නවා නම් අපට තේරෙන්නේ නැහැ අන්ධකාර කාමරේ ඉඳලා මොකද කරන්න ඕනේ කියලා. නමුත් යම් කෙනෙක් ඒ කාමරේ ලයිට් එකක් දැම්මොත් ආලෝකයක් දැනුවොත් ලාම්පුවක් අසුබරුවොත් අපට ඔක්කොම එක විදිහට තේරෙනවා. දොර තියෙන කොහේද, බඩමුට්ටු තියෙන කොහේද, යන්න ඕනේ පැත්ත මොකද්ද, ඔක්කොම එක විදිහට තේරෙනවා. අන්න ඒ වගේ තමයි පින්නතුනි ධර්මීය තුලින් මේ නිවැරදි දැක්මක් අපේ ජීවිතේ ලැබුණා නම් හරියට මේ උපමා කළ තියෙන මේ සම්මාදිටිය හරියට අන්ධකාරයේ තියෙන ලෝකයාට නැගෙනහිර දිශාවෙන් අරුණාලෝකයේ පහළ විමහා සමානයි කියලා. ඉර පායාගෙන එනකොට ටිකෙන් ටික අර ගහකොළ අතු අතර තියෙන අන්ධකාරය දුර වෙලා ටිකෙන් ටික ආලෝකය පහළ වෙන වගේ පින්නතුනි ජීවිතයේ නැමැති මේ අන්ධකාරයට ආලෝකය පහළ වෙන නම් නිවැරදි දැක්මක් ලැබෙන්න ඕන. ඒ දැක්ම ලැබෙනකොට අපේ ළඟ තියෙන අඩුපාඩුකම් වහම දුර වෙනවා. ඇයි අපට දුක ඇතිවන්නේ කියන හේතුව පේනවා. අපි දුකෙන් හැකිතාක් නිදහස් වෙන උත්සාහ කරනවා. ඒවට හේතුව අපි තේරුම් අරගෙන හේතුවලින් නිදහස් වෙන උත්සාහ කරනවා. අනාගතේ හඬන්නට වැළපෙන්නට තියෙන කරුණු දැම්මම තේරුම් ගන්නවා. පින්නතුනි ජීවිතයේ දුක නිදහස්ුනා කියලා කියන මතක තියාගන්න. අනාගතයේ සමන්ට හඬන්න වැළපෙන්න කලබල වෙන්න කාරණා තියෙනවා නම් දැම්ම තේරුම් අරගෙන එවැනි සත්‍යයක් ආපු වෙලාවෙ තමන් එවැනි සත්‍යයකට නොවේ ඉන්න පුළුවන් විදිහේ මානසිකත්වයක් ඇති කරගන්න. අනේ එනිසා තමයි බුදුහාරෝ නිතරම අභින්නන් පස්සේ පිට අපන් කියලා අභින්න පස්සේ කරන සූත්‍රයේදී දේශනා කළේ කරුණ පහගෙන නිතර මෙනෙහි කරන්න කියලා. මොනවාද ඒ කාරණා පහ? නිතර සිහිපත් කරන සමා වයස යන කෙනෙක් කියන එක. නිතර මෙනෙහි කරන සමා ලෙඩ වෙන කෙනෙක් කියන එක. මරණය කරා යමින් සිටින කෙනෙක් කියලා. තමා කැමති දේවල් වලින් මෙන් වෙලා යට සිද්ධ වෙන බව මෙන්න කරන්න. ඒ වගේම තමා කර්මයේ දයාවකට ඇති කෙනෙක් කියන එක නිතර මෙන්න කරන්න ගියා. මෙන්න මේ සත්‍යය මෙනෙහි කරනවා නම් පින්නතුනි අනාගතයේ පුළුවන් කමක් නෑ අනිත් අයට අපිව අඬවන්නේ. අපි අඬනවා නම් අපි කලබල වෙනවා නම් අපි මායෙට අහු වෙලා ඉන්නේ. ඒ නිසා අපේ දක්ෂතාවය තියෙන මෙන්න මෙතනයි. ඔබ දක්ෂ නම් ඔබ නොහඬා ඉන්න පුළුවන් කියන මානසිකත්වයක් ඇති කරගන්න. ඔබට පින සියලුම දේවල් අහිමි වෙද්දී ඔබේ ශරීරයත් එක්කම තියෙන සියලුම දේවල් අහිමි වෙද්දී මේ තියෙන සියලුම දේවල් සමා අකමැති විදිහට වෙනස් වෙද්දී තමන්ගේ අභ්‍යන්තරයේ තමන්ට වෙනස් වෙන විදිහේ ස්ථිරසාර මානසික ශක්තියක් ඇති කරගන්න පුළුවන් නම් පිළිතුනේ ඒකයි අපට ධර්මයෙන් ලබා දෙන අවබෝධය. ඒකයි අපට ධර්මයෙන් ලබා දෙන ආදර්ශය. ඒකයි අපට ධර්මයෙන් ලබා දෙන ආලෝකය. එනිසායි ආලෝකය ලබා ගන්න අපි උත්සාහ ගන්න. සාපින් මෙතන කතා කිහිපයක් අහනවා. බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රශ්නයක් අහනවා. සමහර ප්‍රශ්න පැහැදිලි නැහැ කියලා කියන හැටි. දානයට කියන එකක් තියෙනවා ඥානයටද ධානයටද කියලා පැහැදිලි නැහැ කිච්ච. බුදුරජාණන් වහන්සේ දානයට පෙර මිනිසුන්ට දේශනා ධම්ම වලට කියන වෙනත් නමක් දැක්නම් ඒ කුමක්ද? ධානයට පෙර මිනිසුන්ට දේශනා ධම්මයි. ධානයටද ධානයටද කියලා පැහැදිලි නැහැ. ඒ ප්‍රශ්නේ ඉදිරිපත් වෙන කෙනෙක් ඉන්නවා නම් නැගිටලා අහන්න හරියටම ප්‍රශ්නේ මොකද්ද කියලා. ඊළඟට මේ හේතුඵල ධර්මෙහි අනුලෝම ප්‍රතිලෝම පිළිබඳව අහනවා. ඒකත් වැදගත් ප්‍රශ්නයක්. අපි දැන් හේතුඵල ධර්ම විස්තර කරන ප්‍රධාන අනුශාසනාව තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා අනුපිළිවෙතෙන අවිද්‍යාව නිසා සංස්කාර හටගනවා, සංස්කාරය නිසා විඥාන හටගනවා මේක. මෙන්න මේ අනුපිළිවෙලට කියන අනුලෝම කියලා. මුලින් ඉඳන් අගට යන විදිය. ඒ වගේම මේ අනිත්‍යත්වය තියෙනවා අවිද්‍යායත්වේ මාත්‍යස්ති විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ, විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. අන්නේ වශයෙන් නැතිවීම පිළිබඳව කියන කරුණට තමයි ප්‍රතිලෝම කියලා කියන්නේ. අනුලෝම ප්‍රතිලෝම කියන්නේ මේකයි. අනුලෝම කියන්නේ අවිද්‍යාව නිසා අනිත් කරුණ ඇතිවෙන හැටි. ජරා මරණ දක්වා මේ කරුණ යන හැටි තමයි අනුලෝම කියලා කියන්නේ. ප්‍රතිලෝම කියලා කියන්නේ අනිත්‍යක නැතිවීම ගැන. අවිද්‍යාව නැති වෙනකොට සංස්කාර නැති වෙනවා. සංස්කාර කියලා කියන්නේ තමන්ට දුක් විඳින හේතු වන සංස්කාරය. මේ සංස්කාර කියන එකත් බොහොම විස්තරාත්මකව කියන්න ඕන මාතෘකාවක්. සංස්කාර කියන එකට අර්ථ කිහිපයක් තියෙනවා. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන එක සංස්කාරයක් තියෙනවා. ඒ වගේම ස්කන්ධ පංචකයේ එක සංස්කාරයක් තියෙනවා. සබ්බේ සංඛාරානිච්ඡා කියන තැන වෙනම සංස්කාර කියන එකක් තියෙනවා. මේ සංස්කාර කියන එක ඉතාම ගැඹුරු මාතෘකාවක්. ඒක ඒ ඒ සංකල්පවලදී වෙනම අදහස් වෙනම අර්ථ සඳහා බුදුහාම දේශනා කළේ. සබ්බේ සංඛාරානිච්ඡා කියන තැන්වල ස්කන්ධ පංචකයෙන් හදගත්තු සියලුම දේවල් සංස්කාර කියලා කියනවා. අවිද්‍යා පත්‍ය සංඛාර කියන තැනේදී දුක් ඇතිවීම සඳහා හේතු වන සංස්කාර ටිකට අවිද්‍යා පත්‍ය සංඛාර කියලා කියන්නේ. ඒ වගේම සංස්කාර ස්කන්ධය කියන එකක් තියෙනවා. එතෙනි සංස්කාර ස්කන්ධය කියලා කියන්නේ අර ස්කන්ධ පංචකයෙන් වේදනා සංඥා කියන සංස්කාර දෙක හැර අනිත් සයිසික වලටයි එතන සංස්කාර කියලා කියන්නේ. මෙන්න මේ වගේ වෙනසින් වෙනස් සංකේත. එතකොට මෙතන ප්‍රධානම ප්‍රශ්නේ අහන්නේ අනුලෝම ප්‍රතිලෝම කියන කාරණය. අනුලෝම කියන්නේ දුක ඇතිවන හැටි පිළිබඳව, ප්‍රතිලෝම කියන්නේ දුක නිරුද්ධ වෙන ආකාරය පිළිබඳව. තවත් ප්‍රශ්නයක් අහනවා. මෛත්‍රී භාවනාව, ආනාපානසති භාවනාව යන මේ භාවනා ක්‍රම වලින් මේ දෙකෙන් දෙකෙන් කුමක් නම් වඩා උසස්ද කියලා අහනවා. උසස් නම් මේ කුමක්ද? එයයි සේවන්නේ ඇයි කියලා. එනතුනි ආනාපානසති භාවනාව සහ මෛත්‍රී භාවනාව ගැන මේ අහන්නේ. මේ භාවනා දෙකෙන් වැඩිපුර වැඩගත් කන්නේ මොකද කියලා අහන්නේ. ආනාපානසති භාවනාව කියන එක ඍජුවම සමත භාවනාවක්. නැත්නම් සතිය සිහිය දිනු කිරීමේ භාවනාවක්. ඒ භාවනාව දිනු කරලා ඉගෙනකම් දිනු කරපු කෙනෙකුට තෘතිය ඥානය කරා දිනු කරගන්න පුළුවන් අවශ්‍ය නම් රූපාචර බ්‍රහ්මලෝක ධර්මා සිදු දිනු කරෙන්නේ හැටි අවශ්‍යම උපරිමයට දිනු කරලා තියෙනවා. ඒ මෛත්‍රී භාවනා බුද්ධෝත්පාද කාලේ වුණත් ලෝකේ තියෙනවා. ආනාපානසති භාවනාව ඊට වඩා සුවිශේෂ භාවනාවක්. ඒක අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන කලින් අර කුමාර අවදීහි කුඩා අවදීහි අර වක්මගුලුත්තරය අවස්ථාවේදී වඩපු භාවනාව හැටි සඳහන් වෙනවා. ආනාපානසති භාවනාව තමයි ඒක මහා කර්මස්ථානයක් ඇරෙයි සඳහන් කරන්නේ. නිර්වාණ භෝජන පත්තන බොහෝ මගපණලාගේ උතුමයි. ඒ අවබෝධයට යන්නේ ආනාපානසති ඔස්සේ. ආනාපානසතිය කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාස පිළිබඳව සතිය දින කිරීමෙන් ආරම්භ කරන භාවනාව. මේ පිළිබඳව අනුශාසනා රාශියක් බුදුදහමේ තියෙනවා. ආනාපානසති කියලා වෙනම සූත්‍ර තියෙනවා. ආනන්ද සූත්‍රය කියලා වෙනම සූත්‍රයක් තියෙනවා. ආනාපානසතිය ගැන විස්තර වෙන සූත්‍රයක්. ඒ වගේම මහා සතිපට්ඨාන සූත්‍රයෙන් කායanusasanාවේ එක කොටසක් ඇටියට ආනාපාන සතිය විස්තර වෙනවා. ඒ නිසා බුදුදහමෙන් වැඩිපුර අවධානය කළා තියෙනවා ආනාපාන සති භාවනාව පිළිබඳව. ඒක ભેදයක් නෑ. ඒක විවාදයක් නෑ. ඒ වගේම තව සමගින් සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන සතිය දේශනා කරන්නේ ආනුපස්සනාවේ කොටසක් විදියට. එතකොට ආනාපාන සතිය පිණසනේ 16 ආකාරයකට කරන්න පුළුවන් ආකාරය පිළිබඳව ආනන්ද සූත්‍රය කියන සූත්‍රයේ මගින් එකයි ආනන්ද සූත්‍රයේ සඳහන් වෙනවා. එතෙන්දී සතර සතිපට්ඨානෙම වැඩෙන හැටියට ආනාපාන සතිය විස්තර කළ තියෙනවා. ඒක ටික විස්තරයක් ආනාපාන සතිය ක්‍රම 16ක් කියන එකෙන් හතර හතර මුල් හතර කායපස්සනාවට ඊළඟ හතර වේදනාපස්සනාව, චිත්තානපස්සනාව, ධම්මානපස්සනාව හැටියට මුළු සතර සතිපට්ඨානෙම වැඩිලා සපුරාම දුකෙන් නිදහස් වීමට ආනාපාන සතිය ඔස්සේ දේශනා කළ තියෙනවා. ඒ අතර මෛත්‍රී භාවනාව අර්ථසංස්කත අවධාරණය කළා තියෙනවා. දැන් සමහර සූත්‍රවලදී ආනාපාන සති සූත්‍රයේ අර්ථසංස්කත ගැන සඳහන් කරනවා. මෙත්තානිසංස සූත්‍රය වෙන සූත්‍රයක්. සුඛං සුපති සුඛං පරිභුජ්ජති නපාපකං සුපිනං පස්සදී ආදී වශයෙන් අර්ථසංස් 11 ගැන සඳහන් වෙනවා. එනිසා අපි හිතන්නේ දැන් මේක කිව්වා කියලා ආනාපාන සතිය විතරක් කරන්න කියන එක නෙවෙයි මේ කියන්නේ. මෛත්‍රී භාවනා සමට කුසලයෙන් පින්කම කරිය සඳහන් කරනවා. එනිසා ධර්මයේ මේ දේවල් වල වටිනාකම් පිළිබඳ විවිධ අවස්ථා වල අවධාරණය කළ තියෙනවා. දැන් වරක දේශනා කරන බුදුහාඳුරෝ කෙනෙක් මහා විශාල හන්දක් වගේ ප්‍රමාණයක් ආහාර පාන ගොඩ ගහලා දානයක් දෙනවා නම් ඒක මහා ආරිසංකයක් තියෙන දෙයක්. ඇතැම් විට සතෙකුට උනස් යමෙක් දානයක් දෙනවා නම් ඒක ආශ්‍රව 100ක් ආරිසංකිය දෙන දෙයක් කියලා දක්ෂින විකම් සූත්‍රයේ සඳහන් වෙනවා. සතෙකුට ආහාරයක් පූජා කරත් ඒක ආරිසංකිය ආශ්‍රව 100ක් කරා තියෙනවා කියන එක. ඒ වගේම මහා හන්දක් වශයෙන් දානයක් දෙන එක ඊටත් කරයි විශාල දානයක් නේ. ඒ වගේම මහා කන්දා කුසල ආහාර පාන ආදී කොට ගහලා දෙන දාණයට වඩා සිල්වත් වීමේ අනිසංසය වැඩි කියලා දේශනා කරනවා. එහෙම සිල්වත් වීමේ අනිසංසයට වඩා එක සුළු වේලාවක් අතුරු තැනක් ගන්න මොහොතන් මෛත්‍රී භාවනා කිරීම අනිසංසදායි කියලා දේශනා කරනවා. බොහෝ කලක් මෛත්‍රී භාවනා කිරීමට වඩා අතුරු තැනක් ගන්න මොහොතත් අනිත්‍ය සංඥාව වැඩි අනිසංසදායි කියලා දේශනා කරනවා. අතුරු තැනක් ගන්න මොහොතක් අනිත්‍ය සංඥාව අනිත්‍ය කියන්නේ මේ වෙනස නොවනින් දැකීම කියලා. ස්කන්ධ හැටියට, ආයතන හැටියට, ධාතු හැටියට විවිධ ආකාරයෙන් මේ වෙනස් වීම නොවනින් දකිනවා නම් ඒක මහත්ඵල මානසිකදායි කුසලයක් කියලා. ඔබ දෙක විදර්ශනාවටම ඇතුළත් වන ඉහළ ආනිසංස තියෙන කුසලයක් හැටියට ධර්මයේ සඳහන් වෙනවා. ඉන්නදී අපිට ලැබෙන කාර්යය මිට වඩා නැහැ. ඒ නිසා අද ලැබෙන ප්‍රශ්න වලින් අපට උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්න වලින් කාර්යයන්ට අනුරූප අපේ සඳහන් කළේ තව එක ප්‍රශ්නයක් තියෙන එකට අපට උත්තර දෙන කරන් කාර්යයක් එක දිගට විස්තර කරනවා නම් ප්‍රශ්නය. තව මේ කියපු කාරණාවෙන් ගැටලු තියෙනවා නම් අහන්න අවස්ථාව දෙනවා වෙනද. මේකයි. ගෙදර මියගේ ඥාණයෙන්ද පින්කම් මොඩන් කිරීම ගෙදරදී හොඳ නැද්ද කියන ප්‍රශ්නය අහන්න හොඳට අපි උත්තර දෙන්න. එම ගෙදරදී හොඳ නැහැ කියලා කතාවක් ධර්මයන් උනා කොහෙවත් නැහැ. එහෙම දෙයක් නැහැ. එහෙම ඥාතින පිටමන මොඩන් කරාට ඒ අය තමයි දෙන්නේ කරදර කිරීමක් කියන්නේ. ඒ වගේ කරුණ ගැන අපිට එහෙම තාක්ෂණික නම ධර්මයේ සඳහන් වන්නේ නැහැ. ඒ ඇයට යහමනක් වෙන්නේ. ධර්මයේ සඳහන් වන්නේ මියගේ ඥාතින පිටමන මොඩන් කරාට පස්සේ මියගේ ඥාතින් පිටමන මොඩන් වෙලා ඒ ජීවත් වෙන ඥාතින්ට ආශිර්වාද කරනවා කියලා සඳහන් කරනවා. සිරන් ජීවන්තු නො ඥාති ඒ සංකේත ලබා මතේ කියලා අපේ ඥාති නිසා අපට පින් ලැබුණා. අපට පින් අනුමෝදන් කරන ඥාතින් බොහෝ කල ජීවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා ිරෝ කුට සූත්‍රයේ සඳහන් වෙනවා. තම සමහරගේ ආකල්පයක් තියෙනවා දැන් ජීවත් වෙන්න කෙනෙකුට වඩා මියගිය අයට අතුම බයයි. ඒකනේ හේතුව. ඒ බය ඇති වෙන හේතුව තමයි අපට ඇතැම් විට නැඹුරෙන් යන කෙනෙක් අපි කියන්නේ සාමාන්‍ය අපේ අදහස ඒක තමයි සමාජයෙන් එන්නේ ඒකයි. මේ කියපු අය කියන්නේ සමහර අය ධර්ම පිළිබඳ හරිය අවබෝධයක් නැති අය සහ සමහර අය තමයි මියගේ ඥාතින් දුකට ගාමි වෙලා සමහර අය තමයි කරදර කරනවස්ථා තියෙනවා. ඒ කරදර කරන්නට කැමෙන පින් දෙන්න කියලා තමයි කරදර කරන්නේ. පින් අඩුවෙන් ඉබලිච්ච අය පින් දෙනකන් තමයි කරදර. පින් දුන්නට පස්සේ අර පින් කරදර නැති වෙනවා කියන්නේ. ඔය නිසා පින් දෙන එක හොඳ දෙයක්. පින් දීලා කාටත් අනිත්‍යක ඥාතින් නැතුණත් අපේ සසරේන වාම් ඥාතින් ඉන්නවා. ඒ ඔක්කොම ඥාතින් සීපත් කරගෙන මාසිකව වැරුණා කවුරුත් පතා දරුණා ජීවිතේ කාලේ එක දවසක් හරි ගෙදරට පානි වහන්සේ කෙනෙක් දෙන්නේ හරි වඩම්මලා ඥානයක් දෙන එක බොහොම හොඳ දෙයක්. එතකොට එකාට දිවිගේ ඥාතියින්ට යහපතක් වෙනවා. සීගේ ඥාතියගේ ආශිර්වාදය ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි පින්කම් දෙවියන්ගේ ආශිර්වාදයක් තමයි ලැබෙන. හොඳ පින්කමක් තමයි නිවසේ පින්කම් කරන එක. නිවසේ පින්කම් කරන එක හොඳ දෙයක්. අපි මුලින්ම සඳහන් කළ නිවසේ පින්කමක් කරනකොට නිවසේ සිදුවන වෙනස් සම්බන්ධයි. එනිසානියෝද සාමිවාන්සල වඩම්මලා ධානය පූජා කළ මියගේ ඥාතින සිං අනුමෝදන් කරලා ආම්බුවිට පස්සේ පිරිත් දේශනා කරනවා. ඒ සියල්ල කිරීම තමයි යහපතක්මයි වෙන්නේ, අයහපතක් වෙන්නේ නැහැ. හොඳයි පින්තුනේ, අද අපි අපිට ඉඳ ලැබෙන හැටියට මේ පිළිබඳව ධර්ම සාකච්ඡා අපි සිදු කළේ. ඒ නිසා මේ අත්දැකීම් කිසියම් ධර්මයේ පිළිබඳව දැනුමක් ලැබුණා කියලා අපි කල්පනා කරනවා. මේ අත්දැකීම් ඉදිරි දවස්වලදී නම් සාමිවාන්සය කෙනෙකුට එතකොට පහසුවෙන් මේ වගේ කණින් ප්‍රශ්න දෙක මෙතන ලියලා තියෙනක හොඳයි. එතකොට ඒ සුදුසු විදියට ඒ විස්තර කිරීම ආදී සිදු කරාද. හොඳයි, පින පින ආදාස් මේ වඳු අප කොහොමදදී මේ අසංසා ශ්‍රද්ධාවෙන් විහාරස් නැට ඇවිදින්නා. උදේම උසස් සීලක පිළිපියා ධර්ම දේශනාවට යම් පන් දුන්නා. භාවනා ආදී සිදු කළා. මේ අවස්ථාවේදී ධර්ම ශ්‍රවණය කළා. ධර්ම සාකච්ඡාවට සහභාගී වුණා. රැස් කරගත් මේ සියලුම කුණිදැනන්ගේ බලයෙන් ඔබ අප හැම දෙනාගේම නමින් නියෝජින් බලාපොරොත්තු වෙමින් සිටියම් ඥාතිකරට සැදෙන්නම් ඒ සියලුම ඥාති උදමේ තියෙන අනුමෝදන්ව ඒ හැම දෙනාගේම සතර ජීවිත සුවපත් කරගැනීමේ ස්වාමීන් වහන්සේ නමින් නියගේ ඥාතිකරට තියෙන අනුමෝදන් පිළිමම් පස්සේ සාධුකාරයන් වාස් ගන්නවා. රැස් කරගත් මේ සියලුම කුණේ ධර්මයන් සම්බන්ධ දෙවියන් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් අපේ රට දය සම්බුද්ධ ශාසනයත් බොහෝ කාර්යයන් සඳින් ආරක්ෂා කර දෙත්වා. දෙවියන්ටත් මේ දින මුතුන් නිවාසයෙන් සම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් මේ අනුමෝදන් කරවමු. ආකාශත්තාච භුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශත්තාච භුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තාච භුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ආනන්ද සදානම් නයිතරමත්‍රමෙන් ඉදිරිමේ දහම්පඬු පුණ්‍යන් දෙමින් ආදිවත්යෙන් කරගත් සියලුම කුණිදහයන් යන්නේ පරිණෝභව මදනාකම උතුම් වූ නිවන් සුවයන් කර සේවා කියලා සාර්ථක